Sādhu, sādhu, sādhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Suppa buddhaṃ pabuddhanti sadā gotama sāvakā. Ye saṃ divāca rattho ca භාවනාය රතෝ මනෝ සදහන්ත පින්නතුනි මේ වෙලාවට නියමිත බාන වැඩසටහන අපි ඉදිරියට කරගෙන යනටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුහාඳුර දේශනා කරනවා යම් කෙනෙක් නිරතුරුව භාවනා වඩනවා නම් එතනත්තා බොහෝම ප්‍රබෝධමත්ව අවදි වෙච්ච කෙනෙක් වගේ නිතරම ප්‍රසන්නශීලීව සතුටෙන් මානසික සුවයෙන් කාලය ගත කරනවායි කියලා. පින්තුනි අපි හැම දිනෙකම බලාපොරොත්තු වන්නේ අපේ ජීවිතයේ සතුට, මානසික සුවය. මේ මානසික සුවය ලබා ගැනීම සඳහා ලෝකයේ බොහෝ දෙනෙක් කරන්නේ ඉගෙන ගන්න එක, රැකිරක්ෂා කරන එක, දුව දරුවන් ලබා ගන්න එක. මේ දේවල් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. බුදුදහම තුලිනුත් පින්නොතුනි මේ දේවල් කරන්න කියලා නිතරම උනන්දු කරනවා. හොඳට ඉගෙන ගන්න කියලා, හොඳ දැහැම රැකිරක්ෂාවක් කරන්න, මහන්සියෙන් ධනෙ උපයන්න කියලා බුදුදහම තුල නිතරම උනන්දු කරනවා. ඒ සඳහා මඟ පෙන්වනවා. බුදුදහම මේ ලෞකික දියුණුවෙන් බැහැරට යන්නේම නැහැ. අපේ විශේෂයෙන් ගියන් හැටියට ඔබට ඔබේ ගෘහස්ත ජීවිතය සාර්ථක කරගන්නට ඕන. ඒ සඳහා මාවත ඉතාම පැහැදිලිව බුදුදහම තුළ දේශනා කරනවා. සිංහලවාද සූත්‍ර, ව්‍යංගපඤ්ඤ සූත්‍ර ආදී බොහෝ සූත්‍රවල අප කොහොමද අපේ ජීවිත සඵල කරගන්නේ කියන එක ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ගෘහස්ත ජීවිතයක් ගත කරන හැටියට, ස්වාමි භාර්යාවන් හැටියට, දුව දරු දෙමාපියන් හැටියට කොහොමද අපි අපේ යුතුයකම් කරන්න ඕන කියන එකත් පැහැදිලිව දැක් වෙනවා. බැලුමක් සමා පින්න තුනේ ස්වාමි භාර්යාවන් ඉන්නවනම් ස්වාමි කුරුසියට හොඳට සලකන්න කියන විතරක් නෙවෙයි, තමයි ස්වාමි දියණියට, බිරිඳට කැමති ඇඳුම් පැනඳුම් ආභරණ මේ ආදිය දෙන්න කියලා බුදුදහම තුල කියලා තියෙනවා. ඉතින් එහෙම කියන ධර්මක තමයි පින්න තුනේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවත් ඉහළටම දියුණු කරගන්න කියලා කියන්නේ. ඇයි මේකට හේතුව දෙන්නතුනි? අපි කොයි ආකාරයකට අපේ ඥාතීන් අතරේ සුහද ජීවත් වුණත්, අපි කොයි ආකාරයේ වෘත්තීය මට්ටමින් අධ්‍යාත්මික මට්ටමින් සමාජයේ හිටියත් අපට දේ හැමදේම අයිති දේවල් නෙවෙයි. අපට අයිති දරුවන් කවදා හරි දවසක වෙන් වෙලා යනවා, වෙනත් කෙනෙකුට හිමි වෙනවා. ඒ වගේම අපි කරන රැකියාව හැමදාම අපි කරන්නේ යම් දවසකේ රැකියාවෙන් අපි විස්රාම යනවා. අපි ලස්සනට පැහැපත්ව තියාගන්න අපේ ශරීරය හැමදාම ලස්සනට තියෙන්නේ. ඒ ශරීරය ටිකෙන් ටික වියපත් වෙනවා. අපි ලස්සනට හදේ ඉන්න ගෙදර අපිට හැමදාමයි තියෙන්නේ. ඒ ගෙදරින් අපි කවදා හරි දවසක වෙන් වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි, අපි මේ බොහොම වෙහෙස මහන්සි වෙලා ගොඩනගාගත්තු අපේ මේ ශරීරය, මේ ශරීරයත් අපට හැමදාම නැහැ. මේ ශරීරයත් කර්මයෙන් ලැබුණු දායාදයක්, ආහාර පාන වලින් පෝෂණය වෙච්ච දෙයක්, සතර මහා බෝධ රූපණින් නිර්මාණය වෙච්ච දෙයක්. මේක හැම මොහොතකම වෙනස් වෙන දෙයක්. මේ ශරීරයත් අපි කවදා හරි දවසක අත්හැරලා යනවා. මෙන්න මෙවැනි ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ලෝකෙකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වඩාත්ම ඉහළ මානසික සතුටක් ලබන්න අපි කුමක්ද කළ යුත්තේ කියලා. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන සතුට ලැබෙන්න කියන දේවල් වලින් කරන දේවල් පින්නතුනේ කාලයක් අපට සතුට ලැබෙනවා. නමුත් ඒ සතුට දිගින් දිගටම දිනු වෙන්නේ නැහැ. අපි දරුවෙක් ගැන, දරුවෙක් ලැබෙන කලින් ඉඳන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන අපි ඉන්නේ. ඒ දරුවෝ මේ ලෝකෙට බිහි වුණාම ඒ බලාපොරොත්තු සතුට ටිකෙන් ටික වැඩි වෙනවා. දරුවෝ ඉහළට අධ්‍යාපනය ලැබුවාම, ඉහළ රැකියාවක් ලැබුවාම ඒ සතුට තවත් වැඩි වෙනවා. නමුත් ඒ සතුට වැඩි වෙන දේම පිළිතුණි කලක් ඇද්දී දරුවා එංගල යනකොට අර දරුවා ගැන හිතපු වාර ගන්න සතුට ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ වගේම අපි තාම ආදරෙන් කරපු කෙනෙක් හිටියනම් ඒ ආදරය කරපු කෙනා පිළිතුණි කාලෙකදී අපට හුඟා සමීප වුණා. අපි එතන නැත්තාගෙන දවසට වැඩි වාර ගන්නක් හිතුවා. ඒක නිසාම අපි කතා වහ කළා. එහෙම කරපු දේවල් පිළිතුණි ටිකෙන් ටික අපෙන් වෙන් වෙලා යනවා. ඒ හිතන වාරයේ ටිකෙන් ටික අඩු වෙනවා. අපේ ශරීරය ගන්න අපේ ශරීරයේ කාලයක් යනකම් වහක් ලස්සන වුණා. අපි දැන් හැමදාම මේ ශරීරය අනිත් දේවල් දින වෙනවා වගේ අධ්‍යාපන සුසුම් වැඩි වෙනවා වගේ රැකියාවෙන් ලැබෙන වැටුප දිනපතා වැඩි වෙනවා වගේ රූප සම්පත්තිය දිනෙන් දිනම වැඩි වෙන්න ඕන කියලා අපි හිතන්නේ නේ. එහෙම වැඩි වෙනවද? ඒක වැඩි වෙන්නේ නැහැ. වෙනසින් ඊට පස්සේ වැඩි නොවනකොට ඉතින් අපි හුඟක් උත්සාහ කරන මේක වැඩි කරගන්න. නමුත් වෙනසින් සාර්ථක වෙන්නේ නැහැ. කාලයක් අපිට කරන්න පුළුවන්. නමුත් කාලයකදී මේ උත්සාහය අපි අත්හරින බැරි මතන. මේක තමයි ජීවිතයේ ස්වභාවය. මෙන්න මේ තත්ත්වයන් අතුරින් පිනතුනේ අපට එක දිගටම සතුට වැඩි වෙන ක්‍රමයක් තමයි බුදුදහමෙන් දේශනා කරන්නේ. මෙන්න මේ ක්‍රමය අපි හඳුනාගත්තොත් තමයි පිනතුනේ අපි සැබෑසම ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා වන්නේ. සැබෑසම අපි ජීවිතයේ ජයග්‍රහණය කළා වෙන්නේ මෙන්න මේ මාවත අපි තේරුම් ගත්තොතින්. මේ තමයි පිනතුනේ හිතේ සතුට වැඩි වෙන නියම ක්‍රමයේ හැටියට බුදුහාම දේශනා කළේ. අපේ යම්සි අවස්ථාවක සතුට නැතුණා නම් අපි දුකෙන් ඉන්නවා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ හිතේ යම්කිසි කෙනෙක් ගැන එක් අමනාපයක් තියෙනවා. එක් යම ගැන අපට දැඩි රාගයක් ආශාවක් තියෙනවා. ඒ දෙක මැටි වෙන පිනතුනේ ඒ දේ ඇතිවීම පිළිබඳව අපේ හිතේ තියෙන නොදැනීම අවිද්‍යාව. මෙන්න මේ අකුසල මූල තුන ප්‍රධාන වශයෙන් අපට යටපත් කරගන්න පුළුවන් නම් දුරු කරගන්න පුළුවන් නම් මෙන්න මේකයි පිනතුනි අපේ සැබෑ ජයග්‍රහණය කියලා කියන්නේ. මෙන්න මේ ගමන සෝයේ පිනතුනි අඩු වෙන්නේ නැහැ. අපි අනිත් ලෞකික ලබන හැම දෙයක්ම කලකදී අඩු වෙලා යනවා. නමුත් මේ ලබන ආධ්‍යාත්මික සුවය අපට යම කිසි දවසක අඩු වෙන්නේ නැහැ. එන්න එන්නම වැඩි කරගන්න පුළුවන්. වැඩි කරගන්න පුළුවන් විතරක් නෙවෙයි එතනත්තාට පිනතුනි ජීවිතයේ සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන් හිතන අවමංගල්‍ය කාරණා මරණය වැනි කාරණා. ගෙදරක මරණයක් වුණොත් මලගියක් කියලා අපි කියන්නේ නේ. මලගියක් නේ මලගමක් වෙනෝනේ. ගමක් මහඬ නොවැළපෙනවා. අන්න එවැනි ලෝකෙක පිනතුනි අපේ මරණයක් එදා අපට මංගල කාරණයක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුද්ධත්වයේ තරක් නෙවෙයි. උන්වහන්සේ මෙලවී සම ගැනීමක් පිළිබඳ තෑමක් අපි සැලකන්නේ මංගල කර්ණයක් විදිහට. අපට පින්නතුනේ දහම් තුළ විස්තර වෙනවා අපේ මරණය මංගල කර්ණයක් බවට පත් කරගන්න පුළුවන්. අපේ දෙනෙත් පිරෙයිම එක්ක සසර ජීවිතය සම්පූර්ණම නිවන්පත් කිරීම හෝ අපි මේ ආත්ම භාවයේ ගත කරන ජීවිතයෙන් අවසාන වතාවට අපි ඇස් දෙක පියාගන්න අවස්ථාව ඊළඟ ඇස් දෙක ඇරෙන මොහොත මීට වඩා සුවදායක තැනකට යන්නට මේට වඩා ඉහළ තැනකට යන්නට අපට මානසික පරිසරය සකස් කරගන්න පුළුවන් නම් පින්නතුනි මේක තමයි සැබෑ මංගල කාරණය. ඒ නිසා මරණාසන්න මොහොතේ අවසානයේ අපි ඇස් දෙක පියවාගෙන විතරක් නෙවෙයි පින්නතුනි. එක ඇස් දෙක ඇරලා ඉන්න වේලාවක ඇස් දෙක පියවෙන හැම වාරයකම පින්නතුනි අපි සතුට වැඩෙන මාවතක අපි ඉන්නට ඕන. බොහෝ දෙනෙක් හිතන්නේ ජීවිතයේ අවසාන මොහොතේ දිනු වෙලා නිවන් දකින්න පුළුවන් වූ සුගතියන් තමයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ. නමුත් බුදුදහමට වඩා ගැඹුරින් ජීවිතය දිහා බලනවා. ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අවසාන මොහොතේ සාර්ථකත්වය වෙන විතරක් නෙවෙයි. එක දිගටම අඛණ්ඩව මේ සාර්ථකත්වය අපට ලබා ගන්න මාර්ගයයි බුදුදහම කියලා කියන්නේ. පින්නතුනි අන්න ඒ නිසා මේ හිතට ඇතිවන කෙලෙස් දුරු කර ගැනීමේ මාර්ගයේදී පින්නතුනි සම්බුදු දහම කියලා කියන්නේ සම්පූර්ණම ගත්තොත් වචන දෙකකින් කියන්න පුළුවන්. ඒ වචන දෙක තමයි සති සම්පඤ්ඤාය කියන වචන දෙක. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දේශනා කරපු සියලුම ධර්මය සති සම්පඤ්ඤාය කියන කාරණා දෙකට ඇතුළත් කරන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් සතිය කියන කාරණාවට ඇතුළත් කරන්න පුළුවන්. තවත් ඉදින් කියනවා නම් ප්‍රඥාව කියන වචනයට අතුලත් කරන්න පුළුවන්. සතිය කියන්නේ පින්තුනි සිහිය. වර්තමාන මොහොතේ අපේ ශරීරයට හා මනසට වන්නේ මොකද්ද කියන එක ගැන සම්පූර්ණ අවධානයෙන් සිටීම. සතිය කියලා කියන්නේ. සම්පජඤ්ඤය කියලා කියන්නේ ප්‍රඥාව නැත්නම් සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම. ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක නුවණින් ගැඹුරින් තේරුම් ගැනීම සහ ඒ අවබෝධය මත පිහිටා සිටීම. පින්තුන් අපේ ජීවිතයේ හැම මොහොතකම සිදුවන්නේ අනිත්‍යතාවය. ස්කන්ධ පංචකය හට ගැනීම සහ නිරෝධය තමයි හැම මොහොතකම සිදුවන යථාර්ථය. මේ යථාර්ථය තේරුම් ගන්න පින්තුන් අපේ මේ අනිත්‍යතාවයට බය වෙන්නේ නැහැ. මේ අනිත්‍යතාවය අපේ මිතුරෙක් කරගන්නවා. අපි ඔහු සමග මේ යථාර්ථයට එකතු වෙලා ඒ යථාර්ථය දකින කෙනෙක් බවට පත් වෙනවා. හරියට කෙනෙක් වේගෙන් දුවනකොට අපි ඒ කෙනත් එක්ක සමාන්තරව දුවන වගේ මේ අනිත්‍යතාවය දැකීමෙන් අපි අනිත්‍යතාවයේ තුලම අපේ හිත පිහිටුවාගෙන ඒක අපේ ජීවිතයේ මිතුරෙක් බවට පත් කරගන්නවා. මෙන්න මේ මාවගේ පින්නතුනි භාවනාව කියන එක බුදුදහමෙහි ප්‍රධානම කාරණයක් ඇටට දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන විමුක්තායතන පහ ගැන. විමුක්තායතනය කියලා කියන්නේ විමුක්තියට කෙලෙස් නිවීමට, කෙලෙස් වලින් දුර වීමට, අවිද්‍යාව ප්‍රහීණ කිරීමට හේතු වන කරුණු පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දොරටු පහක් ගැන. එයින් එකක් තමයි පින්තුනි සත්‍යම ශ්‍රවණය. හරියට අපි ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ සිහියෙන් නොනින් නැගින්නේ. පින්තුනි ඒ වෙලාව තමන්ගේ සති සම්පජඤ්ඤය වැඩෙන අවස්ථාවක්. ඒ වගේම ධර්ම ශ්‍රවණය වගේම ඔබ දන්න ධර්ම කාරණයක් වෙන කෙනෙකුට සඳහන් කරනවා නම් ධර්ම දේශනාවක් කරනවා නම් ධර්ම දේශනාවක් කරන අවස්ථාවත් විමුක්තායතනයක් විදිහට සැලකෙනවා. සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය මත පරිසම්පාදයේ මත පදනම්ව ඔබ ධර්ම දේශනා කරනවා නම් කෙනෙකුට ඒ මොහොතත් කෙලෙස් නිවන මොහොතක්, අවිද්‍යාව දුරු වෙන මොහොතක්. ඒ වගේම පින්නතේ ධර්ම සත්‍යයයනේ සූත්‍ර කරුණු තේරුම් අරගෙන ඒව මනමින් ලස්සනට සජ්ජායනා කරනවා නම් ඒ සජ්ජායනා කරන මොහොතේ පිනතුනේ තමගේ සත්‍ය සම්පජඤ්ඤය වැඩෙනේ. ඒ වගේම ධර්ම සාකච්ඡාව තමන්ගේම සිතින් ධර්මයේ පිළිබඳව විමසීම හෝ වෙනත් කෙනෙක් සමග තමන් ගන්න ධර්ම කාරණා සාකච්ඡා කිරීමත් විමුක්තායතනයක් විදිහට සැලකන්නේ. ඒ වගේම පිනතුනේ පස්වෙනි කාරණා තමයි භාවනාව කියලා කියන්නේ. එනිසා මේ පහම නිවනට පත්වන අර මොන දොරටු හැටියට සඳහන් කරනවා. හැබැයි වෙනතට හිතන්න එපා. අර මුලින් සඳහන් කරපු ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ජහානය, ධර්ම සාකච්ඡාව කියන කරුණු භාවනාවෙන් තොර කියන හිතන්න එපා. ඒ කරුණු හතරටත් අදනම සති සම්පජඤ්ඤය කියන කාරණා දෙකමයි. භාවනාව කරලා තමන් ඇස් දෙක පියාගෙන හුඟ වේලාවක් නිහඬව හිටිය කියලා විතරක් භාවනා වැඩුණා වෙන්නේ නැහැ. ඒ තුල භාවනාව වැඩුණා වෙන්නේ තමන්ගේ ජීවිතයේ සතිය හා සම්පජඤ්ඤය දියුණු වෙච්ච ප්‍රමාණයටයි තමන්ගේ මේ කරුණ සාර්ථකුණා වෙන්නේ. ඉතින් පින්තුනි මෙන්න මේ සඳහා තමයි බුදුදහමෙන් අපට භාවනාව තුළින් මඟ පෙන්වන්නේ. බුදුදහම සඳහන් කරනවා පින්තුනි අපට ඇත්තටම දුකක් ඇති වෙනවා නම් යම් කිසි කාරණයක් ගැන අපේ මනසේ පීඩාවක් ඇති වෙනවා නම් යම් කිසි පුද්ගලයෙක් ගැන අපට අප්‍රසාදයක් ඇති වෙනවා නම් ඇයි අපට ඇති වෙන හේතුව? ඒ ඇතිවන මොහොතේ අපේ හිතේ ස්වභාවය මොකක්ද? එක්කෝ යාගේ නමනාපයක්, එක්කෝ රාගයක් මේ වෙන කාරණයක් තමයි තියෙන්නේ. ඒ දෙකත් මුල්වන්නේ මොකක්ද? අපේ සිද්ධිය ගැන පිළිතුනේ මේ අතීත ලැබුණු අත්දැකීම දැන් සිහි කරනකොට අපට හිතෙන්නේ දැන් වර්තමානයේ දැන් සිහි කරනවා කියලා. අපි ඒ අතීත අරමුණට ගිහිල්ලා සත්පුද්ගල සංඥා මත, ආත්ම සංඥා මත ඉඳගෙන මේ දෙයින් අපි සිහි කරනවා. ඕනෑම මොහොතක පිනතුනේ අපට මනසක දුකක් ඇති වෙනවා නම් මෙන්න මේකයි අකාර්තය. බොහෝ දෙනෙක් හිතන්නේ අහවල් කෙනාගේ අහවල් කාරණේ නිසායි, අහවල් කෙනයි මට දුකටපත් කලේ මාව, අහවල් කෙනයි මට මේ ප්‍රශ්නේ ඇති කරේ කියලා තමයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ. තවත් වෙන තුනේ දෙයට මූලික පදනම තමයි ඒ දුක ඇතිවන මොහොතේ අප තුළ ඇත්තටම සතිය නැහැ, සම්පජඤ්ඤය නැහැ. සිහිය හා නොවන දෙක ඒ මොහොතේ අපේ ජීවිතය තුළ නැහැ. එනිසා බුදුදහමෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ සතිය සහ සම්පජඤ්ඤය දියුණු කරන ඕන මාවතයි බුදුදහමෙන් ඉස්තර කරන්නේ. එනිසා ධර්මයේ ශ්‍රවණය කරන්න වෙනතුනේ අපි දක්ෂ වෙන්නට ඕන කොහොමද දුක ඇති වෙන ක්‍රමය, කොහොමද අපි දුක නැති කළ යුතු ක්‍රමය කියන එක එන්න එන්නම අපි පැහැදිලි කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි වෙනතුනේ, ඒ පැහැදිලි කරගන්න වගේම ඒ ගැන නිතරම නොවලින් මෙනෙහි කරන්න ඕන. වැඩිපුර වාර ගානක් නොනවත්වාම කුසල අරමුණ තුළ ඉන්නට ඕන. භාවනා කර්මස්ථාන 40 ගැන ධර්මයේ සඳහන් වෙනවා. දසකසින, දසසූප, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූප ධ්‍යාන, ඒ වගේම ආහාරයේ පටිපුර සංඥාව, පඨවි ආදී ධාතු මනසිකාරය, මේ වගේ භාවනා ක්‍රම 40ක් තියෙනවා. එන්නතේ කුමන හෝ ක්‍රමයක් හෝ කිහිපයක් උපයෝගී කරගෙන නැවතත් තමන් ඒ ගැන හිතනට ඕන. ඒ හිතන මොහොත තුළ පිනතුනේ තමන්ගේ හිතේ ලෝභ දේශ මොහ අඩුයි. ඒක තිනතන එක මොහොතක් දෙකක් කළ නවතිනව නෙවෙයි, දිගින් දිගටම නොනවත්වාම අපි කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය දෙන්නට ඕන. විශේෂයෙන්ම තිනතනේ අපේ මනසට දුක් පීඩා ඇතිවන්නේ අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ අඩුපාඩු නිසා. එනිසා තමන් ඇසුරු කරන පුද්ගලයන් ගැන නිතර සුභවාදී ආකල්පයක් අපි ඇති කරගන්නට ඕන. කෙනෙක් දකිනකොටම තිනතනේ මනසට පීඩාවක් ඇති නොවන විදියට අපේ අභ්‍යන්තර මනස සිතන විදිය තමගේ view එක, තමගේ vision එක වෙනස් කරගන්නට ඕන. කෙනෙක් දකිනකොට විවිධ ආකාරයෙන් අපට හිතන්න පුළුවන්. ඔබ ළඟින් ආශ්‍රය කරන, ඔබට දිනට වැඩිපුර වාර ගණන් හිතන පුද්ගලයන් 5 දෙනෙක් හරි, 10 දෙනෙක් හරි, 20 දෙනෙක් හරි ඔබ මතක් කරගන්න, සීමත් කරගන්න. පුළුවන් නම් නිකන් ඉඳලා ඒ 10 දෙනා හරි 20 දෙනා හරි ලියන නම් හරි ලියන්න. ලියලා ඒ හැම දෙනාගේම එක ගුණයක් හරි හොඳට මතක් කරගන්න. එයාගේ ළඟ තියෙන ගති ගුණ වලින් එකක් හරි. එයා මතක් වෙනකොටම අර ගුණය මතක් කරගන්න. ඒ වගේම කෙනෙකුනි එහෙමත් බැරි නම් එයාගේ ළඟ ගුණයක් නැත්තම් තේන්න, එයා ළඟ මාශ්‍රය කරන එයාගේ අම්මා තාත්තා හරි දරුවෙක් හරි ගුණයක් මතක් කරගන්න. අනේ මෙයා අවලාගේ ඥාතිවරය නේද මෙයා කියලා එහෙම හරි බලන්න. එහෙමත් බැරි නම් කෙනෙකුනේ හිතන්නේ කෙනා මිනිස්සෙක්ුණේ සසර හුවා පින්නම් කළනේ, මෙයා ස්වභාවයගේ අඩුපාඩුම් තිබ්බට එයා සසර හුවා පින් කරපු කෙනෙක් නේද කියලා ඒ ගැන හිතන්න. එහෙමත් බැරි නම් හිතන්න අඩු ගානේ හොඳට ඉගෙනගත්තු කෙනෙක් නම් අනේ යා හුවා මහන්සිය ඉගෙනගත්තු කෙනෙක් හුවා කැපවෙච්ච කෙනෙක් නේද කියලා ඒ ගැන හරි හිතන්න. එයා ලස්සන රූපය තියෙන කෙනෙක් නම් එතන අනේයා හුවා සසර පින් කරපු කෙනෙක්, මෛත්‍රී භාන වඩපු කෙනෙක්, කෙනෙක්ා ලස්සන රූපයක් තියෙන කෙනෙක් නේද කියලා එහෙම හරි හිතන්න. එහෙමත් බැරි නම් හිතන්න ඉහළම විදියට හිතන විදිය තමයි වෙනතුනි. ඒතනත් සසර මේටි ඉස්ලාම් ස්වභාවල අනේ මගේ හිම දුවෙක් පුතෙක් වෙච්ච කෙනෙක් මේ. මෙයාද මෙහෙම හිටියද මාත් එක්ක අමනාප වුණාට අඩුපාඩු මන් තිබ්බට මෙයා සසර මගේම කුසෙන් බිහි වෙලා මගේ දෙම් බිහි වෙච්ච දරුවෙක් මේ ඉන්නේ. මගේම දුවෙක් මගේම පුතෙක් මේ ඉන්නේ කියලා හැම දිනෙක ගැනම තමන් ඇස දල්වා බලන හැම මොහොතකම පුත්‍ර ස්නේහයෙන් බලන්නට මනසක් ඇති කරගන්න. අපේ හිත පිනතන කොයි තරම් වෙනස් වෙනවද, අපට මනසෙදි පීඩා කොයි තරම් වැළකෙනවද, මේක තමයි ලෞකික කුසලිය තුල හිතන ක්‍රමය. හැබැයි පිනතන බුදුදහම මීනත් නැහැ කියලා කියනවා. මෙතනින් නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ඔබ ප්‍රඥාවන්ත නම් පිනතුන ප්‍රඥාවෙන් සියලුම කෙලෙසින් යටපත් කරගන්න හැකියාව තියෙනවා. ඉහළම අවබෝධය කියලා කියන්නේ මේ කෙනෙක් ඇසෙන් දකිනවා කියලා කියන්නේ බාහිර කෙනෙක් ඉන්නවා කියලා අපි හිතුවට ඒ මොහොතේ මේ වර්ණ මාත්‍රය අපේ හිතට අපේ ඇහැට යොමු වෙලා ඒ තුළින් අපි ගන්න අපේ අභ්‍යන්තරයෙන් ගන්න සංඥා ටිකක් තමයි අපේ අවිද්‍යාවේ ස්වභාවයට අනුව මේ හටගත්තු අවබෝධයක් තමයි මේ පුද්ගලයේ කියලා කියන්නේ කියලා අනිත්‍යතාවයෙන් බලන්න, අනාත්මතාවයෙන් බලන්න උරුණුවතින් අර පුතේ කියලා බලන අදහසත් ඉක්මවලා ඉහළම ප්‍රඥාවෙන් කෙනා බලන හුරු වෙනවා. කෙනෙක් දකිනකොට පිනතුනි. ඒ කෙනා ගැන සතුට හෝ දුක ඇතිවන්නේ ඒ පුද්ගලයාගෙන් ඇතිවන දෙයක් නෙවෙයි. බාහිර රූපයක් තියෙන අවස්ථාවේදී මේ සතර මහා බෝධ රූප අවකාශය තුල ඒකනාසි වෙලා තියෙන මේ දේ තුල අපේ බලන විදියට අපේ මානසික ස්වභාවය අනුව අපට ඇතිවන හැඟීම තමයි සංඥා වේදනා තමයි අපි මේ පුද්ගලයා හඳුනාගන්න විදිය. ඒක බාහිර පුද්ගලයා තුල තියෙන දෙයක් නෙවෙයි. අපේ හිතන විදියට අපේ අවිද්‍යාවේ ප්‍රමාණය තමයි අපි හොඳ කෙනෙක් හරි නරක කෙනෙක් හරි අනාත්ම කෙනෙක් හරි කියලා හිතන. ඇසෙන් Taman දැකපු රූපය ඒ මොහොතේම වර්ණ මාත්‍රේ Tamanට දීලා එතන මේක නිරුද්ධ වුණා. ඊළඟ ටික Taman අවිද්‍යාවේ ප්‍රමාණයට සංඥා වේදනා හැටියට Taman අභ්‍යන්තරයෙන් ගොඩනගා ගන්න දේන් තමයි Tamanට දුක හෝ සැපෙන්නේ. මෙන්න මේ තත්ත්වයට අපට හිතන්න පුළුවන් නම් මනස දිනු කරගන්න පුළුවන් නම් වෙනතුනි බාහිරින් එන දුක් ටික සම්පූර්ණයෙන්ම අපි නිදහස් වෙනවා. ඒ නිසා මෙන්න මේ යන ගමනේදී පින්නතුනි යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ නෝනින් බලන විදිය කියලා කියන්නේ බුදුහාමුදුර සඳහන් කරනවා. හරියට පෙර දිගෙන් ඉර පායනකොට ඉර පායන කලින් අහසේ තියෙනවා අරුණෝදය කියලා එකක්. රතු පාට ඡායාවක් වගේ පේනවා ඉර පේන කලින් නැගෙනහිර පැත්තේ. අන්න ඒ වගේ අපේ ජීවිතයට ආලෝකය ලැබෙන කලින් ඒ ආලෝකය ලැබෙන බවට තියෙන සලකුණ තමයි ඔබ කොයිතරම් දුරට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනෙක්ද කියන කාරණය. මෙන්න මේ தත්ත්වය තුල දිනතුනි භාවනාවෙන් කරන්නේ බුදුදහමේ භාවනාවෙන් කරන්නේ එක පැත්තකින් තමන්ගේ හිතේ සතිමත් බව සමාධිය දිනු කරනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාව විදර්ශනාව දිනු කරනවා. බෞද්ධ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සිතේ සතිමත් බව තුලින් සමාධිය දිනු කරනවා. එක කුසල අරමුණක සිත බොහෝ වේලාවක් පවත්වා ගන්නට මනස හුරු කරනවා. මේකට කියනවා චිත්ත භාවනා කියලා කියනවා සමත භාවනා කියලා කියනවා. පින්නතින අපේ හිතේ ස්වභාවය තමයි නිතරම හිත අතීතයට හෝ අනාගතයට යනවා. ඒ අතීතයට හෝ අනාගතයට යන සිත අපි එක කුසල අරමුණක් භාවිත කරමින් හිත වර්තමාන අරමුණෙහි බොහෝ වේලාවක් තියාගන්න උත්සාහ කරනවා. ඒ සඳහා තමයි බුදුදහමේ තියෙන ප්‍රධාන භාවනා ක්‍රම භාවනා කමඨාන හතරක් තියෙනවා. දසානුසතිය ආදී භාවනා. එතකොට මේ භාවනා වඩන්න වඩන්න බුදුගුණ භාවනාව හරි මෛත්‍රී භාවනාව ආනාපාන සතිය මේ භාවනා වඩන්න වඩන්න අර අපේ හිත අතීතයට සහ අනාගතයට දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒකෙන් කියන්නේ අපි අතීත අරමුණු සිහි කරන්නේ අනාගතය ගැන සැලසුම් කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒම කරන්නේ අපි සිහියෙන් කරන්නේ. අතීත අත්දැකීමක් සිහි කරනකොට තමන් පැහැදිලිවම දන්නවා තමන් වර්තමානයේ ඉඳගෙන මේක සිහි කරන්න කියලා. හරියට අපි විදුලි පන්දමකින් යම් කිසි තැනක් දැල්වල බලනකොට අපි විදුලි පන්දම අතීතයන් තමයි එතෙන්ට ආලෝකය විහිදවන්නේ. අපි විදුලි පන්දමෙන් දමා ගහන්නේ නැහැ. අපි දැන් අවිද්‍යාවෙන් අයර්ෂව මනසිකාරයෙන් අතීයෙන් අතීත අරමුණක් සිහි කරනවා කියලා කියන්නේ හරියට විදුලි පන්දමෙන් දමල ගහනවා. එතකොට හිත දියුණු කරනවා කියලා කියන්නේ සමතය සතිය දියුණු කරනවා කියලා කියන්නේ විදුලි පන්දමතේ වා ශක්තිමත් තියාගෙන තමයි යා බලන්නේ. එතකොට අතීතය බලනකොට තමන් දන්නවා මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේක් කියලා සිහිපත් කරන්න කියලා දන්නවා. කෙනෙක් බැනපු දෙයක් හරි ලස්සන රූපයක් හරි තමන් මතක් කරනකොට තමන් දන්නවා දැන් සිහි කරනකොට ඒක මේ ලෝකේ නැහැ. ඒක අතීත නිරුද්ධ වෙච්ච එක තමන්ගේ සංඥා චේතනාවට අනුව තමන්ගේ අතීත අත්දැකීම මේ මොහොතේ නැවත සීකිරීමක් සති කියන චෛතසිකයේ උපකාරයෙන් ඒ අරමුණ නැවත ඉස්මතු කිරීමක් නැවත පංච පාදන ස්කන්ධය ගොඩ නැගීමක් කියන එක දකින්න තමන් හුරු වෙනවා. අනාගතයේ සියයක් කාරණයක් වෙන්නත් පුළුවන්. ඒ කාරණයක් සිහිපත් කළා තමන් දන්නවා තමන් අනාගතය තුළ ජීවත් වෙනව නෙවෙයි වර්තමානය තුළ ඉඳගෙන ඒ කාරණය සිහිපත් කරන කෙනෙක් බවට පත් කරනවා. පින්වතුනි, සමත භාවනාවෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ මෙන්න මේ අතීත අනාගතයට හිත දුවන ගති අඩු කරලා හිතේ තියෙන රාග ද්වේෂ දෙක යටපත් කිරීම තමයි කරන්නේ. එනිසා පින්වතුනි, අපේ ජීවිතේ අපි සතුට වැඩි කරගන්න කැමති නම් පින්වතුනි, හිතට එන මානසික පීඩ අඩු කරගන්න කැමති නම් බුදුහාඳුරේකට ක්‍රම කිහිපයක් දේශනා කළා. විතක්ක සංකාන සූත්‍රයෙන් දැක්වෙනවා, කිසියම් අරමුණක් සිහිපත් කරනකොට ඔබට මානසික දුකක් එනවා නම් ඒක දුරු කරගන්න ඕන කොහොමද කියලා. එන් එකක් තමයි ඒ සිතන සිතවිල්ල අකුසල චේතනාවක් නම් ඊට විරුද්ධ සිතවිල්ලක් හිතන්න. තමන්ට කෙනෙක් ගැන ද්වේෂයක් හිතෙනවා නම් ද්වේෂයට විරුද්ධක මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රිය සීකරන්න, මෛත්‍රිය වඩන්න. කෙනෙක් ගැන අමනාපයක් නම් එයාගේ හොඳ ගති ගුණයක් හරි එයාගේ දුකට පත්‍යච්ච කාරණයක් හරි අනේ එයා මේ වරද කරත් එයා අනාගතයේ දුක් විඳින පුළුවන් කෙනෙක්, අපාගත වෙන්න පුළුවන් කෙනෙක් කියලා හරි හිතලා තමගේ පීඩණය අඩු කරගන්න. අනිත් පැත්තෙන් පින්නතුනේ, එවැනි සිතට අකුසල චේතනා එන සිතවිලි තියෙනවා නම් ඒවා අසතේ අමනසිකාරා කියලා කාරණයක් තියෙනවා. ඒව හිතන වාර ගන්න පුළුවන් තරම් අඩු කරගන්න. ඒක හිතෙන වෙලාවට වෙන කුසල දේවල් කරන්න, වෙන දේවල් වලින් අරක හිතන ගාන හිතන වාර ගන්න අඩු කරන්න. හැබැයි බුදුහාඳුරෝ කොතනවත් කියලා නැහැ අමතක කරන්න කියලා කියලා නැහැ. අසති අමනේ අමනසිකාරා කියලා තියෙන්නේ. සිහි කරන්න එපා, මෙනෙහි කරන්න එපා කියලා කිව්වට අමතක කරන්න කියලා නැහැ. මොකද පින්වතුනි, සම්මා සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් තමයි මතකය එන්නෙම වැඩි වෙනවා. මතකයේ නෙවෙයි ගැටලුව, ඒ සිහි කරන දේ අවිද්‍යාවෙන් සිහි කිරීමයි ගැටලුව කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි, තමන් සතිය දිනු කරනකොට තමන්ගේ මතකය දිනු වෙනවා. නමුත් තමන් අසීහයෙන් බලන ගතිය, අයනසෝ මනසිකාරයෙන් බලන ගතිය අඩු වෙනවා. එහෙම නොවනින් බලන්න බලන්න ඒ තමන්ට සිහිපත් වෙන කාරණාවලින් රාගයක් හරි ද්වේෂයක් හරි ඊර්ෂ්‍යාවක් හරි බයක් හරි ඇති වෙනවා නම් අන්න ඒ කරුණ වෙන්නේ එනම අඩු වෙනවා තමන්ට. මෙන්න මේක තමයි පින්වතුනි විතක්ක සංකාන සූත්‍රයේ මුලින් සඳහන් කරන්නේ. දෙවෙනිට සඳහන් කළේ ඊළඟ කාරණේ තමයි ආදීනව දස්සාවේ කියලා. තමන්ගේ හිතට අකුසල චේතනාවක් එනකොට බලන්න ඒ චේතනාවෙන් තමන්ට ඇතිවන ආදීනමය ගැන. තමන්ට කොයිතරම් ඒකෙන් පීඩනයක්ද? දැන් බලන්න පින්නතුන් අපි හොඳට ලස්සන කැඳලා, හොඳට පිරිසිදුව, හොඳ ලස්සන ගෙදරක හිටියත් අපිට කෙනෙක් ගැන අමනාපයක් නම්, යමක් ගැන දැඩි රාගයක් නම්, දැඩි ලෝභකමක් නම්, අර අපේ හිතේ තියෙන ලස්සන සම්පූර්ණයෙන් නැති වෙලා අපිට. එනිසා පින්නතුන් අපි වා සසර දුක් විඳපු අය, සසර විතරක් නෙවෙයි ඔබ මේ ආත්ම භාවයේ කොච්චර දුක් විඳින ඇදනේ, ඉගෙන කියා ගන්න, රැක රක්ෂා කරන්න, දරුවන්ගේ දියුණුවට මේ රටකට එන්න, වෘත්තියෙන් දියුණු වෙන්න ඔබ කොයිතරම් කැපවීම කරපු අයද? ඒ හැම කැපවීමක්ම කළා ඔබ බලාපොරොත්තුනේ මානසික සුවේ. ඒ නිසා අපේ හිතට ලෝභාදී අකුසල දහම් එනවනම් අර ලබාගත්තු සියලුම සම්පත්, අර අපි කරපු සියලුම කැපවීම නිෂ්ඵල දෙයක් බවට පත් වෙනවා. එනිසා පින්වතුනි, මේකේ ආදීනව දකින්න. ආදීනව දැක්ක ප්‍රමාණයට තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. අන්න ඒ සඳහා පින්වතුනි ප්‍රධානම කාරණයක් තමයි මේ අකුසල විතරක් වලින් සිත දුරු කරගන්න. විශේෂයෙන්ම රාග ද්වේෂ දෙකින් වන පීඩණයෙන් සිත මුදවා ගන්නට තියෙන ප්‍රධානම දෙයක් තමයි සමත භාවනාව. සමාධිමත් විදියට තමන්ගේ හිතේ ශක්තිය දිනු කර ගැනීම, වර්තමාන මොහොත තුළ තමන්ගේ සිත පවත්වා ගැනීම හැකියාව එන්නෙම වැඩි කර ගැනීම. ඒ සඳහා දේශනා කරපු කමඨහන අතුරින් අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළා සතර කමඨහන් පිළිබඳව. බුද්ධ අනුස්සතිය, මෛත්‍රිය, පටිච්චසමුප්පාද මනසිකාරය සහ මරණ අනුස්සතිය කියන මෙන්න මේ භාවනා හතර. මේ භාවනා හතරේ ඉගෙනගෙන තියෙනතුනේ දිනකට වැඩි වාර ගණනක් මේ ගැන හිතන්න. වාඩි වෙලා භාවනා කරන විතරක් නෙවෙයි, තමන් කරන හැම වැඩකදීම කිසියම් භාවනා කමටහනක් ගැන තමන් හිතන්නේ. ඔබට හිතෙන්න පුළුවන් එහෙම කරොත් අපේ වැඩේ කරගන්න බැරි වෙන්නේ නේද කියලා හිතේ සමාඩනේ. නමුත් පිටුතුන් එහෙම වෙන්නේ නැහැ. බලන්න ඔබ ගෙදර වැඩක් කරනකොට, ඔබ වාහනේ පදවනකොට ඔබ නිතරම හිතනවාද මම දැන් වාහනේ පදවනවා වාහනේ පදවනවා වාහනේ පදවනවා කියන්නේ. එහෙම හිත හිතද පදවන්නේ ඔබ? නෑ නෑ නෑ, මෙහෙ යත්‍ය යන ගමන්නේ ලෝකෙ ගැනම හිතනෝනේ. අනේ පුතා ගැන හිතනවා, මෙහෙ රැකියාව ගැන හිතනවා, ගෙදර ගැන හිතනවා, ගෙදරට ගෙනෙන බඩු ටික ගැන හිතනවා, ලංකාවේ ඉන්න අම්මා ගැන හිතනවා, ණය දීපු කෙනාගේ ණය ගැන හිතනවා. ඔක්කොම පෙරකරන්නේ මේ වාහනේ යන්නේ නේ. අන්න ඒ හිතන හිතට පින්නතුනේ භාවනා කමඨහනක් ඇතුළත් කිරීම තමයි බෞද්ධ භාවනාවේ ආරම්භය. එනිසා Taman දස්සනෝතින් Tamanගේ සතිමත් බව තියෙනවා නම් අන්න ඒ හිතට මේ භාවනාව එකතු කරගන්න පුළුවන්. Taman පින්නතුනේ ගමනක් යනකොට හෝ Taman වැඩක් කරනකොට හෝ අපි බොහෝ වෙලෙ හිතන්නේ ඒ වැඩේ ඉක්මනට සාර්ථක කරවතින් Taman සාර්ථකයි කියලා. දැන් අපි කියමු හැතැම්ම 100ක ගමනක් නම් ඔබ යන්නේ. හැතැම්ම 100ම ඔබ 75ට 80ට වේගින් ගියා නම් ට්‍රැෆික් නොතිබ්බනම් ඔබ හරි සන්තෝසයිනේ. වෙලාවට වදන ට්‍රැෆික් තිබෙන්නේ හරිම හොඳයි වේගෙන තාවගෙන හිටන්නේ. ඇත්තටම කියනස ඔබ සාර්ථකද? ඔබ පින්නතින 80ට නේ ඔබ 120ට ගියා. ඔබ සාර්ථකුණා වෙන්නේ නැහැ. ඔබ නිකන් ගියොත්. ඔබ යන ගමනේදී කොයිතරම් දුරට ඔබ භාවනාවක් වඩමින් ගියාද? මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණසතිය, අනිත්‍ය භාවනාව මේ එක කමඨහනක් ඔබ ඒ කාලය තුළ ඔබ වැඩුවේ තත්පරයක්ද, විනාඩියක්ද, විනාඩි 5ක්ද, විනාඩි 20ක්ද? මෙන්න මේක තමයි පින්නතුනේ ඒ කාල පරාසය තුළ ඔබ ලබු ජයග්‍රහණය. ඇයි ඒකට හේතුව? ඒ ගත වෙච්ච කාලය පින්නතුනේ ඔබ ජීවිතේ හම්බ කරපු සියලුම ධනය දුන්නත් ඒ ගියපු කාලය වඩ ගන්න බෑ. ඒ නිසා අපට වටින්නේ පිනුතුනේ ජීවිතය තුළ කාලය. අන්න ඒ ගත වෙන කාලය තුළ වැඩ බල හුඟක් කළා. අපි අනිත් ඈත්කත් බොහොම සමගියෙන් හිටියා. මේ කාරණා වලින් විතරක් පිනුතුනේ සාර්ථකත්වයම අනින්න බෑ. ඒ නිසා ඒ ගත වෙන කාලය තුළ උපරිම ලෙස Taman දක්ෂ වෙන්නට ඕන කාලෙන් ප්‍රයෝජන ගන්න. කාලෙන් ප්‍රයෝජන ගන්න කියලා කියන්නේ ඒ කාලය තුළ දානයක් දෙන්න පුළුවන් නම් දෙන්න. ඒ අවස්ථාවේ තමන් රැකෙන සීලය ගැන සිහිපත් කරමින් යන්න පුළුවන් නම් සිහිපත් කරගෙන යන්න. ඒ දාවේ සමත කමඨානක් වඩන්න පුළුවන් වඩම යන්න. ඒ අතර පිනතුන ඔබ වඩාත්ම දක්ෂණම්. දැන් මේ රටාව අපේ පිනතුන වා දක්ෂයනේ. වා කියේ උපාධිය ගන්නවා. ඩොක්ටරේට් එක දක්වාම උපාධිය ගන්නවා. ඔබ ඉතලට අධ්‍යාපනය ලබන අය ඔබ එහෙම කරන්න ඔබට හැකියාව තියෙනවා. හැබැයි පිනතුනේ ඒ වගේම ඊට නොදෙවෙනි විදිහට ඔබ දක්ෂ වෙන්න ඔබේ ආධ්‍යාත්මික ජීවිතය තුළ මේ සද්ධර්මය තුළ ඉහළම වාසිය ලබා ගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ ඉහළම වාසිය තමයි අනිත්‍යතාවය මෙනෙහි කරන්න. ඒ ගමන තුළදීම ගත වෙන හැම මොහොතක් තුළදීම ඔබේ සිතේ සිතුවිලි පහළ වුණා නම් ඒ සිතුවිලි පහළ වුණා කියලා කියන්නේ හැම මොහොතකම ඇති වෙච්ච නාම රූප දෙක ඇති වුණා නැති වුණා. වෙනත් විදිහකින් කියනවා නම් සිත කය දෙක එකතු වෙන ඇති වෙන මේ අත්දැකීම හැම මොහොතකම ඇති වෙලා නිරුද්ධ වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් රූප ආදී ස්කන්ධ පංචකය හැම මොහොතකම හට වෙලා හැම මොහොතෙම නිරුද්ධ වෙනවා කියලා බලමින් යන්න දක්ෂ වෙන්න. මේ දක්ෂතාවය ඇති කරගත්ත ප්‍රමාණයට පින්න තුනේ අපේ සිත අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව දුර වෙන ප්‍රමාණයට මේකේ ප්‍රතිඵල Tamanටම තේනවා. අවිද්‍යාව දුර වෙච්ච මට්ටමට යමක් ඔබ අත්දැකීමක් ලබනවා නම් ඒක ප්‍රමාණයට ඔබට ඇතිවන සංඛාර අකුසල සංස්කාර වලින් දුර වෙලා කුසල සංස්කාර බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ආශ්‍රිත ඇතිවන සංඥා වේදනා දෙක කුසල සංඥා බවට පත් වෙනවා. අපි බොහෝ විට හිතන්නේ සංඥා දුරු කරන්න ඕන එකක් කියලා. දුරු කළ යුතු සංඥාක් තියෙනවා. අකුසල සංඥා දුරු කරන්න ඕන. නමුත් බුදුහාමුදුරුවෝ වඩන්න ඕන සංඥා ගැන කියලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ දස සංඥා වඩන්න කියලා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, මහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකී අනිවිරත සංඥා, සම්බ සංඛාරයේ අනිත්‍ය සංඥා, ආනාපානසති කියලා මේ සංඥා පිළිතුරේ වඩන්න පුළුවන් තරම්. ඒ වගේම තමන්ගේ සිතේ සමත කමටහනක් නිතරම වඩමින් තමන්ගේ හොඳම මිතුරා බවට පත් කරගන්න. දැන්ට තමන්ට හොඳම මිතුරන් ඉන්න පුළුවන්. ඒ මිතුරා ගැන තමන් හිතනකොට තමන්ගේ ස්වාමි පුරුෂය වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, තමන්ගේ අම්ම වෙන්න පුළුවන්, තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්, තමන්ගේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. දැනට ඔබ නිතරම සිහි කරන කෙනෙක් ඉන්නවනේ, හුඟක් ආදරය කරන කෙනෙක්. එහෙම කෙනෙක් නැති වෙනත් පුළුවන් සමහරනේ. අපි කියමු ඉන්නවා කියලා. අන්න ඒ කෙනාටත් වඩා ඉහළට යන තමන්ට උපරිම සතුට ලැබෙන හොඳ මිත්‍රයෙක් තමන් නිතරම තියාගන්න. ඔබට භාවනා ක්‍රම ඉගෙන ගන්න අවශ්‍යමන්නේ මන්නේ මේකට. ඔබ වැඩිපුර භාවනා ක්‍රම ඉගෙනගෙන පුළුවන් තරම් කිහිපයක් මුලදී භාවිත කරන්න වඩන්න. වඩලා වඩලා තමන්ටම කලක් යනකොට තේරෙනවා තමන් වැඩිපුරම කැමති මොහොතකටද කියලා. බුදුමන භාවනාවටද, මෛත්‍රියටද, මරණානුසතියටද, අසුභ භාවනාවටද, ආනාපාන සතියටද, මෙන්න මේ එකක් නිතර වැඩිපුර ඉස්මතු කරගෙන ඒකත් එක්කම දිගටම දවසේ වැඩිපුර වාර ගන්නට ඉන්න උත්සාහ කරනවා. ඇස් දෙක පියාගෙන විතරක් නෙවෙයි, ගමනක් යනකොට වෙනත් අයත් එක්ක කතා කරනකොට ඒ කතා කරන මොහොතේ හදාල ටික කතා කරන්නේ, ඊට පස්සේ ආයෙත් තමන් සමතකමට හඳෙන්නේ. ඇතැමිට ඔබ කතා කරන විට ඔබ අවධානයෙන් කතා කරන ඒ අනිත් පුද්ගලයා කතා කරනකොට ඔබට ආයි තමන්ගේ භාවනාවට එන්න පුළුවන්. කරදර වෙන දෙයක් නම් කතා කරන්නේ ඔබට ඒ වෙලාවේ තියා කතා කරද්දී ඔබට භාවනා ක්‍රමෙ ඉන්න පුළුවන්. එයාට හිතෙන හොඳට අහගෙන ඉන්නවා කියලා. කමක් නැහැ. අහගෙනත් ඉන්නවා. පින්නතුනි තමන් දක්ෂ වෙන්න, තමන් දක්ෂ වෙන්න තමන්ගේ හිත ආරක්ෂා කරගන්න. තමන්ට තියෙන වටිනාම දේ තමන් හිත, ඒ හිතට කිසිදු දෙයකින් පීඩනයක් ඇති නොවන විදියට තමන්ගේ හිත ලස්සන සුවඳවත් පැහැපත් අලුත් මලක් වගේ ඒ හිත ආරක්ෂා කරගන්න. අන්න ඒ ආරක්ෂා කරන්න පින්නතුනි බුදුදහමේ මේ භාවනාව තියෙන්නේ. ඒ නිසා ඒ භාවනාවෙන් පළවෙනි පියවර තමයි සමත භාවනාව, සමාධි භාවනාව, චිත්ත භාවනාව කියලා කියන්නේ. අපේ විශ්ිතලා තියෙන සිත එක කුසල අරමුණක යලි යලි නොකඩවා පවත්වා ගැනීම. මෙහෙම පවත්වන ප්‍රමාණයට පින්නතුනේ තමන්ට අකුසල චේතනා එන්නේ නඩු වෙනකොට මේ වදන භාවනාවේ සතුට ප්‍රීතිය තමන්ගේ සිතට, තමන්ගේ කයට හොඳට දැනෙන ගන්නවා. එහෙම දැනෙන්න දැනෙන්න තමන්ට තවත් වේගයෙන් ඉදිරියට යන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා. තමන්ගේ සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ සිත සමාධිමත් කරගන්න කෙනා බෞද්ධ භාවනාව තුළින් යම් කිසි කෙනෙක් සමතය දිනු කරගන්නවා නම් ඒ තැනැත්තා සමාධිය නවතින්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං අජානාති කියපු විදිහට හිත සමාධිමත් වෙන හැම මොහොතකම යා හිතන අනිත්‍යතාවය බලනවා. අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, දුක් වශයෙන් මේ තියෙන ලෝකයේ තියෙන කාරණා එයා හොඳට නොනින් බලනවා. බලන්න බලන්න පින්නතුනි බාහිර අරමුණු තුළ හිත බැස ගන්න ගතිය එන්න එන්නම අඩු වෙනවා. තමන් ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, ඒ අත්දැකීම තමන්ට නොලැබෙන්නේ නැහැ. ඒව හොඳට තමන්ට හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒ හඳුනා ගන්නවත් එක්කම ඒ තුළින් යටින් තියෙන යථාර්ථයක් තියා තෝර ගන්නවා. උදාහරණයක් හැටියට ඔබ දන්නවනේ මිරිඟුව, මිරාජ්‍යක කියලා අපි කියන්නේ. ඈත පාරක, කාන්තාරයක, වැලි ගොඩක ඈත ප්‍රත්‍යක්ෂ වෙලාවට වතුර තියෙනවා වගේ අපට පේනවා. ඒ වතුර දෙස අපි බලනවා. ඒ වතුර දෙස මොයිකුත් බලන්න පුළුවන්. අපි ඒ දෙස බලලා අපි ඒගෙන ලක්ෂණ බලන්න පුළුවන්. අපිට සතුට වෙනත් පුළුවන් අනේ ලක්ෂණට දිලිසෙනවා කියලා බලන්නත් පුළුවන්. හැබැයි බැලුවට පේන තැනක කවදාවත් මේ මිරිඟුව පස්සේ දුවන්නේ නැහැ. අපිට කොච්චර වතුර තිබහක් වුණත් අපි කවදාවත් ඒ දෙස යන්නේ නැහැ. ඒ වගේම ඒක සිහි කළැන්නilla ආය අපිට නැවත නැවත සිහි කරන්න දෙයක්වත් නැහැ. නමුත් පින්නතුනේ ඒ සමාන රූපයේ දැසම බලන අර අසරණ මුවපොවල් වතුර තිබහදී මිරිඟුව දැස දුවනවා. අපි ලබන අවබෝධයක් අන්නේ කැයි පින්නතුනේ අර මිරිඟුව දැස බලනවා වගේ ඔබ ඇසෙන් දකින රූප දැස, කනෙන් අහන ශබ්ද දැස, නාසයෙන් එන ගඳ සුවඳ මේ ඉන්ද්‍රියන් හයම ගන්න අරමුණ ඔබ හොඳට හඳුනා ගන්නවා. ඒ දේ හඳුනා ගන්නවා බුදුරජාණන් වහන්සේ වුණත් රහතන් වහන්සේ කෙනෙක් වුණත් යම් කෙනෙක් දැක්කම හඳුනා ගන්නවා ආගිය විස්තර කතා කරනවා ඇතැම් විට ඈත ප්‍රදේශයක ඉන්න තමන්ගේ අම්මා තමගේ ඥාතීන් හොයාගෙන යනවා සංඥාව මෙතෙන්දි ගැටලුවක් නෙමෙයි නමුත් ඒ සංඥාව ප්‍රඥා සහිතව තියෙන සංඥාව කලින් තිබිච්ච ලෝකයකට යනවා නෙමෙයි ඒ ඇතිවන ඒ මොහොතේ හඩගන්න ලෝකයක් බලන්නයි රහතන් වහන්සේ යන්නේ හරියට කණ්ණාඩියක් ළඟට අපි යනකොට අපි කණ්ණාඩිය ළඟට යන්නේ අපි කණ්ණාඩිය ළඟට යන්න කලින් තියෙන රූපයක් බලන්න නෙවෙයි අපි යන්නේ අපේ කොණ්ඩේ තීරන්න උපකරණත් අරගෙන මොහොනට දාන දේවලුත් අරගෙන කණ්ණාඩියට යන්නේ යන මොහොතේ නිර්මාණය වෙන රූපය බලන්න අපි යන්නේ අන්න ඒ වගේම තමයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකයේ හැමයේ සම්මතතාව කියන්නේ මෙන්න මේ ආකල්පයෙන්. මෙන්න මේ වෙත අපි අවධානය යොමු කිරීම තමයි ප්‍රඥා භාවනාවෙන්, විදර්ශනා භාවනාවෙන් අපි කරන්නේ. එනිසා පින්නතුනේ බුදුදහම තුල අපි භාවනා වඩන්දී නිතර නිතර පින්නතුනේ. අත මුලින් සඳහන් කර උදාසන සීලය ප්‍රඥාවත් එක්ක එකට යන්න ඕන කියලා. ඊ වගේම පින්නතුනේ සමාධියත් ප්‍රඥාවත් එක්ක එකට යන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය නිවැරදි දැකීම අනිත්‍යතාව පිළිබඳ අවබෝධය පටිච්ච සමුප්පාද පිළිබඳ යථාභූතය සහිතවයි මේ හැම දෙයක්ම අප කරන්නේ. ඒ නිසා සාමාන්‍ය සරල තැනක මඟ නවතින නෙමෙයි අපි යන්නේ. භාවනා කළා අනේ මගේ ශරීරයක හරියට සැහැල්ලුවක් හරියට සන්තෝෂයක් තාරකා වගේ දැක්කා සීනක ඉන්නවා වගේ දැක්ක පා වෙනවා වගේ වුණා. ඒ වගේ සරල දෙයකට නෙවේ පිළිබඳ අපි යන්නේ. අපි මේ යන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිරුද්ධ කරගන්න මාර්ගයක සජීවී ගමනක් මේ අපි යන්නේ. ඒ ගත කරන හැම මොහොතකම පිනතුනේ අපේ මනසේ තියෙන අවිද්‍යාව දුර වෙනවා. ඒ අවිද්‍යාව දුර වෙන හැම මොහොතකම අපේ හිතේ චිත්ත පීඩා, මනසට දුක් පීඩා ගෙන දෙන අරමුණු, මානසික ස්වභාවය එන්න එන්නම අපෙන් අඩු වෙනවා. අන්න ඒ ගමනේදී පිනතුනේ සමත භාවනාව මුලින් සිට එකඟ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අපි ටික වේලාවක් භාවනා ක්‍රම කීපයක් අපි ටිකෙන් ටික පුහුණු කරමු. මුලින්ම අපි බලාපොරොත්තු වන්නේ අපට පුරුදු මෛත්‍රී භාවනා පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ නිතරම අවධානය කරපු දෙයක් තමයි මේ නිවන් මාගෙහි පැහැදිලිවම කියන තුනේ ආරම්භයේදීම යම් සාන්ත පදයක් කරා මානසික සුවයක් කරා කෙනෙක් යන බලාපොරොත්තු වෙනවා නම් යන ගමන් මගේ පළවෙනි පියවර තමයි ඔබ මෛත්‍රිය වඩන කෙනෙක් වෙන්න ඕනේ. ඇයි ඒක හේතුව? අපිට බොහෝ වෙිට මනසට පීඩාගෙන දෙන්නේ පුද්ගලයන් සමග තියෙන අමනාපය. ඒ නිසා යමනාපය දුරු කර ගැනීම මානසික සුවයක් හරහා යන ගමනේ මූලික පියවරක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි කරණේතු සූත්‍රයේ මෛත්‍රිය භාවනා ගැන විශේෂයෙන් අවධානය යොමු කර තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ විනය රෝගී අවිද්‍යා දෝමනස්සන් කියලා කියන්නේ දෝමනස දුරු කරන කියලා කියන්නේ මේකම තමයි. ඒක සාපේන දින අපි ටික වේලාවක් මෙත් වැඩමු. මුලදී තමන්ට තමන් වඩා සිටින හැම දිනකටම අපි මෙත් සිටින් සෙත් පදමින් අපේ හිතේ මෛත්‍රී සිටවිල්ල හිතේ මානසික සංසිඳියාව අපේ දිනු කරමු. හොඳයි පිළිතුරේ සඳහා ඔබ ඔබේ ශාරීරික පහසු ඉරියව්වක පාත්වා ගන්නට මද වේලාවක් පින්නතුනි අපි ඉන්න මේ වටා පිටාව සිහි කරමු. මා දැන් ඉඳගෙන තියෙන්නේ ඊටාම ප්‍රසන්න පිරිසිදු සාමකාමී පරිසරයක. මේ හැම දෙයක්ම මගේ මානසික සුවය, මානසික සතුට දිනු කර ගැනීම සඳහායි සූදානම් වෙලා තියෙන්නේ, පාත්තල තියෙන්නේ. මේ පහසුකම් සලසලා දීපු හැම කෙනෙක් කෙරෙහිම මම ඉතාම කෘතඥ වෙනවා. මම දැන් මොහොතක් මගේ ඉරියව්ව ගැන සිහිපත් කරනවා. මගේ දෙපා සිට හිස දක්වා, දෙපය, දන හිස, දෑත, උදරය, උරහිස, බෙල්ල සාහිස වශයෙන් මාසික නීරියව ගැන මා මොහොතක් සිහි කරනවා. දැන් මට මගේ ශරීරය දැනෙන්නේ හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳව ක්‍රියාවලිය විතරයි. මම දැන් සම්පූර්ණයෙන්ම වර්තමාන මොහොත තුළ මගේ සිත පවත්වා ගන්නවා. මගේ සිහිය මම නාසය ආශ්‍රිතව හෝ උඩුතල ආශ්‍රිතව තබා ගනිමින් වර්තමාන මොහොත තුළ මම මෛත්‍රිය දිනු කරනවා. මුලින් මම මට මෙත් වඩනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මාමෙන්ම සියලු ලෝවැසි සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. නැගෙන හිර දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර දිසාවේ වෙසෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උතුරු දිසාවේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා උඩ දිසාවේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා යට දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මගේ සිත මෛත්‍රී සිසිල් ධාරයෙන් පිරී පිරී යනවා. ලෝවැසි හැම දෙනා කෙරෙහි මා මෙත් සිතින් සෙත් පදනවා. ලෝවැසි හැම දෙනාම එකම දරු පෙළක්සේ මා මෙත් සිතින් දගෙනවා. ලෝ වෙසෙන හැම දෙනාම අතීත භවයන්හි මගේ දූ දරුවන් වී සිටියයි. මගේ මව්පියන් සහෝදර සහෝදරියන් වී සිටියයි. ඒ හැම දෙනාටම මා මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාගේම දිනුව මගේ දිනුවසේ මා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම මා ශක්ති පමණින් දුකෙන් නිදහස් වීමට උපකාර කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ගත වුණු හැම මොහොතක් තුළම මගේ සිත වේගයෙන් ඇති වෙමින් නැති වුණා. හැම මොහොතක් තුළදීම ඇති වුණු සිතුවිලි නිරුද්ධ වුණා. හැම සිතුවිල්ලක්ම අනිත්‍යයි. හැම සිතුවිල්ලක් සමගම පංච උපාදානස්කන්ධය හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මා ලබන සියලු අත්දැකීම්වල ස්වභාවය මෙයයි. හැම දෙයක්ම අනිත්‍යයි. ඒ මොහොතේ හේතු ඇති වෙත හටගෙන හේතු නිරුද්ධ වීම වශයෙන් ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. සාදු සාදු සාදු. හොඳයි, පින්වත්නි, අපි මේ ටික වේලාවක් මෛත්‍රී භාවනා පුරුදු කළා. ඉතින් මෛත්‍රිය බොහෝ දෙනෙකුට සාර්ථකව සිදු කරන්න පුළුවන් භාවනාවක්. මේ සිදු කරන භාවනා ක්‍රම පින්වත්නි පුළුවන් තරම් තමන්ගේ දිනදා ජීවිතේ පුහුණු කරන්න වාඩි වෙලා පුරුදු කරන වගේමයි විශේෂයෙන් මෛත්‍රී භාවනාව අපට සතර ඉරියව්වදීම පුහුණු කරන්න පුළුවන්. අපි මුලදී වචන කිහිපයක් කිව්වට නිරෝගීත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, දුකෙන් මිදෙත්වා කියලා අපි හැම කිහිපයක් කිව්වට හිත ටිකෙන් ටික සමාධිමත් වෙනකොට අපට එකක් කියන්න පුළුවන්. සියලු සත්‍යෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා පුළුවන් තරම් හිතන වාර ගන්න වැඩි කරන්න. වාහනේ යන ගමන් වුණත් පුළුවන් තරම් කමක් කතා වඩු කරලා කතා කරනව නම් දෙහැමි කාරණයක් කතා කරන්න, නැත්නම් තමන්ගේ මානසික විවේකය ලබාගෙන හැකිතාක් මේ කරුණු සිහි කරන්න. තමන්ට ලොකෝ මානසික සුවයක් ඒත්යක දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ කුසලය, තමන් සිදු කරන කුසලය දෛනික ජීවිතයේ වේගවත්වම වැඩි කර ගන්න පුළුවන් ඉහළම ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒකෙන් තමන් ප්‍රයෝජන ගන්න. ඉතින් අපේ ජීවිත තුළ අපි ලබන ඉහළම ප්‍රයෝජනය තමයි මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගැනීම. තමන් වඩන භාවනාව තමන්ගේ හොඳම මිතුරා කරගන්න, හොඳම යහළුවා කරගන්න. මොකද මේ යහළුවා තමයි තමන්ට ඇත්තටම සතුට ගෙන දෙන්නේ. අනිත් ඔක්කොම යහළුවන් තමන් අත්හැරලා යනවා. පිටස්තර යහළුව විතර නෙවෙයි, දැන් අපි මේ පරිහරණය කරන අපේ ශරීරය කවදා හරි දවසක අපට අත්හරින්න වෙනවා. ඉතින් අපි දිනු කරගන්න හිත විතරයි ඇත්තටම අපට උදව්වට ඉන්නේ. ඒ වගේම අපේ ශරීරයට අපි කොච්චර සැලකුවත් මේ ශරීරේ නැවත අපට සලකන්නේ නැහැ. ශරීරය දිනපතාම දුර්වල වෙනවා. දිනපතාම ශරීරයේ ලක්ෂණ අඩු වෙනවා. දිනපතාම නිරෝගී භාවය අඩු වෙනවා. දිනපතාම මහලු වෙනවා. එවැනි ශරීරයක් තමයි අපි මේ පරිහරණය කරන්නේ. ඉතින් ඒ ශරීරයට අපි සලකන්නට ඕන. මොකද අපි බණ භාවනා කරන්නේ, ධර්ම වඩන්නේ මේ ශරීරයෙන්. නමුත් ඊටත් වඩා අපි පිනතුනේ සලකන්නට ඕනේ අපේ හිතට. ඉතින් හිතට සලකන ක්‍රමයක් තමයි භාවනාව. මෛත්‍රී භාවනාව වගේම තවත් අපි වඩන ප්‍රධාන භාවනාවක් තමයි බුද්ධ ඥානසති භාවනාව. බුදුරජාණන් වහන්සේගේ පොදුමන සිහිපත් කළා. උන්වහන්සේගේ සම්බුද්ධත්වය ප්‍රඥාව සිහිපත් කරලා අපේ හිතේ ප්‍රසාදය ඇති කර ගැනීම. ඉතින් උන්වහන්සේ ළඟ තිබුණු මෛත්‍රිය, ප්‍රඥාව, පරිත්‍යාග ශීලත්වය, කැපවීම ආදී මේ ගුණංග සිහිපත් කරලා තමන්ගේ හිතේ කුසලයේ දිනු කර ගැනීම පිණිසුනේ. එක පැත්තකින් හිත පිරිසුදු කරගන්න, හිත සමාධිමත් කරගන්න කමටහන. අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව දිනු වෙච්ච ප්‍රමාණය තමයි මේ සද්ධර්මයේ තුල වේගෙන් ඉදිරියට යන්නේ. ධර්මයේ පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රද්ධාව දින වෙනකොට අපේ ජීවිතේට කොච්චර වෙනසක් වෙනවද කියලා. සඳහන් වෙනවා ඒ ශ්‍රද්ධාව ආනිසංස විදියට ඒ ශ්‍රද්ධාව කොයිතරම් අපේ ජීවිතේට අවශෝෂණය වෙනවද කියලා. ඒ ඇති වෙන හැඟීම් අපේ සම මස් නහර ඇට මිදුළු විනිවිද ගිහිල්ලා මුළු ශරීරය තුළම දැඩි උද්‍යෝගයක්, වීරියක් ඇති වෙනවා මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා. සම්මා වායාමයේ දීන වෙනවා කියලා, විරිය සම්පෝඥාංගයේ වැඩෙනවා කියලා. පින්නතින අපි මේ ලෝකයේ ඉහළම අධ්‍යාපනය ලැබුවත් ඉහළම විශ්වවිද්‍යාල 10කින්, ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල 10කින් ඉහළම උපාධි 10ක් ලැබුවත් පින්නතින අපි මේ ලබන අවබෝධය, අපි මේ ලබන අධ්‍යාපනය පසුගිය අවුරුදු 2000ක, 5000ක, වැඩි වුණොත් 10000ක මිනිස් අධ්‍යයනය ටික. නමුත් වෙනතුනේ සද්ධර්මයේ තුල අපි හික්මෙනවා නම්, ඒ සද්ධර්මයේ තුල අපි හැසිරෙනවා නම්, ඒ සද්ධර්මයේ තුල යම් සද්ධකීමක් ලබන්න අපි උත්සාහ ගන්නවා නම්, ඒ ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් අපි ලබන්න හදන අධ්‍යාපනය, දැනුම, අවබෝධය, ප්‍රඥා වෙනතුනේ සාරාංශික කල්පලක්ෂයක මිනිස් సంతානයක දිනු කරපු ආධ්‍යාත්මික දැනු සම්භාරයක ප්‍රතිඵලයක්. ඒ නිසා පින්නතුනි අපි හුඟක් වාසනාවන්තයි. මේ ලෝකයේ කිසිදු කෙනෙකුට තෝරගන්න බැරි වෙච්ච යථාර්ථයක් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. මේ මුළු ලෝකෙම යන්නේ එකම ගමන් මාර්ගයක. මේ මුළු ලෝකයම අනුසෝතගාමී ලෝකයක් නේ. ගංගාවක් පහරට ගලාගෙන යන වගේම එකම පැත්තකට මේ ලෝකය යන්නේ. ඒ මොකද යන ලෝකය බාහිර රූපයක් පේනකොට මේ රූපය පේන්නේ බාහිරයි, රූපේ අන්දැකීම ලැබෙන්නේ බාහිර දේ කියලා ලෝකෙන් හිතන්නේ. විද්‍යාඥයෙක් විද්‍යාගාරයක පරීක්ෂණයක් කරත් එයා සතර භූත රූප වෙන් කළත් නැත්නම් ඇටම් එක බෙදලා බැලුවත් එයා සම්පූර්ණ විස්තර කරන්නේ මේ අන්දැකීම බාහිර තියෙන දෙයක් කියලා. බාහිර දෙයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ. බාහිර සතර මහා භූත රූපයක් තියෙනවා. නමුත් ඒ සතර මහා භූත රූපයේ තුල ලැබෙන අන්තකීම බාහිර දෙයක් නෙවෙයි. තමන්ගේ මානසික ස්වභාවය අනුව තමන්ට ලැබෙන අත්දැකීම. ඒ ලැබෙන අත්දැකීමත් කලින් තිබුණු අත්දැකීමක් නෙවෙයි. මේ මොහොතට ඇති වෙච්ච අත්දැකීමක්. මේ මොහොතෙම නිරුද්ධ වෙනවා. දැන් අපි කෙනෙක් දැස බලන විට අපිට ඒ කෙනාගේ අතීත අත්දැකීම එක මතක් වෙලා එයාගේ ගුණ හෝ අගුණ ටික මතක් වෙනවා. හැබැයි සුළු මොහොතකින් අපිට එයා කරපු හොඳවල් තව වෙන දෙයක් මතක් වෙනවා. තවත් මොහොතකින් අනේ එයා ලොකු වසනීපයක් වෙලා දැන් මරණාසන වල ඉන්නේ කියලා ඒකත් අපිට මතක් වෙනවා. තවත් මොහොතක ගැතමෙට එයාම අපිට කරපු අතීතයේ කරපු ලොකු වරදක් මතක් වෙනවා. බලන පිනතට එකම පුද්ගලයා දැස බලන විට අපට ඇතිවෙච්ච අත්දැකීම ටික. එතකොට එකම අත්දැකීමක් දෙකින් දිගටම තියෙන්නේ අපට නැහැ පිනතට. ඒ බාහිර සතර මහා භූත රූපට එකතු වෙනකොට අපේ හිතේ ඒ වර්තමාන මොහොතේ ඇති වෙන සිතුවිලි අනුව ඒ මොහොතේ සිතුන් පැතුම් වෙනස් වෙනවා. යන්න දැකේ මොහොත වෙනස් වෙනවා. ඒ නිසා බාහිර රූපයේ තුල තියෙන ගුණයම නෙවෙයි අපි මේ සිහි කරන්නේ. ඒ සතර මහා භූත රූපයේ අවකාශය තුල ඒකරාශි වෙච්ච මේ ස්වභාවය අපි දකිනකොට ඒ අපේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනින් ආදී වශයෙන් කියන මේ අපේ අභ්‍යන්තර මානසික ස්වභාවය අනුව ඒ මොහොතේ හටගන්න අත්දැකීමක් තමයි බාහිර දෙයකින් අපි ලබන අත්දැකීම. අන්‍ය අත්දැකීම කලින් නොතිබෙච්ච මේ මොහොතේ හටගත්ත, මේ මොහොතේම නැති වෙන අනාගතේ නොයන අත්දැකීම. මේ මොහොතේ ඇතිවන අත්දැකීම අවිද්‍යාවෙන් ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච සංස්කාරකයෙන් ඇති වෙන සංඥා වේදනා තුලින් තමන්ගේ මේ පැත්තේ තියෙන ඉන්ද්‍රිය ටික සක්‍රිය වෙනවා. ඊට පස්සේ මේ පැති ඉන්ද්‍රිය ටිකෙන් බලන විදිහ තමයි දෙවෙනි පාර පේන්නේ. දැන් අපි කියමු කෙනෙක් දිහා බලනවා. බලනකොටම පේනවා මෙයා හුඟක් උදව් කරන කෙනෙක්, හුඟක් අනිත් පැත්තේ පිට වෙන කෙනෙක් කියලා හිතනකොටම මේ පැති ඉන්ද්‍රිය ටික බොහොම සාමකාමී වෙනවා. ඒ වගේම තාම මතක කීතන ඒ කෙනාව මට අනාගතේ මට ඉගෙන ගන්න පුළුවන් බාධා කරපු කෙනෙක් කියලා හිතනකොටම මේ පැත්තෝ නින්ද්‍රිය ටික වෙනස් වෙනවා. ඊට පස්සේ ද්වේෂයෙන් මේ පැත්ත බලන්න. ඒ නිසා ඒ මොහොතේ අවිද්‍යාවෙන් බලන ප්‍රමාණයට සංස්කාර ගොඩනැගෙන ප්‍රමාණයට මේ පැත්තේ ඒ මොහොතට අනුව අභ්‍යන්තර ආයතන ටික වෙනස් වෙනවා. ඒ නිසා තමන් දුක ඉක්මව ගන්න කැමති නම්, දුකේ නිදහසන කැමති නම් තමා කළ යුතු ප්‍රධානම දේ තමයි තමන්ට මේ බාහිර තේන, ඇසෙන, ගඳසුවන විඳින, රස දැනෙන, ස්පර්ශ දැනෙන, සිතෙන මෙන්න මේ අරමුණු පිළිබඳව වඩ වඩාත්ම නුවණින් තේරුම් ගන්න, නුවණින් දකින්න, සමාධියෙන් දකින්න තමන් හුරු වෙනට ඕන. එහෙම අපට අවබෝධය ලැබෙන්නේ අපි ධර්ම ශ්‍රවණය කරන ප්‍රමාණයට. ඒ ආපු ධර්මය නුවණින් මෙනෙහි කරන ප්‍රමාණයට තමයි ඒක ලැබෙන්නේ. ඒ නුවණින් මෙනෙහි කරන ධර්මය හැකිතාක් දුරට සමදේ දර්ශනා කරමින් ස්ථාවරච්ච ප්‍රමාණයට තමයි ඒ ධර්ම අපේ ජීවිතය තුළ තහවුරු වෙන්නේ. නැත්නම් ඒක සාමාන්‍ය දැනුමක් බවට පත් වෙලා යනවා. මෙතෙන්දී අපි ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරනවා. මෙතනින් පහළට ගියම ඔක්කොම ඉවරයි සමහරට. නමුත් පින්නකින් අපි ඊට වඩා දෙයක් අපේ ජීවිතේට එකතු වෙන්නට ඕන. මෙතනින් විතරක් නෙවෙයි පහට කියලා කැම සෝදානම් කරනකොට, කැම කනකොට, වෙන කෙනෙක් එක්ක කතා බහ කරනකොට, ඒ හැම මොහොතෙම අපේ මේ සිතවිල්ල තියාගෙන පින්නකින් අපි වැඩ කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපි මේ අහන ධර්මයේ ප්‍රයෝජන අපට නියමිතට අපේ ජීවිතය තුර ලැබෙන්නේ. පින්නදුනි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුමන සීමත් කරනකොට උන්වහන්සේගේ අවබෝධය අනිත්‍යය පිළිබඳව, පරිසම්පාදයේ පිළිබඳව, දුකේ හටගැනීම නිරුද්ධ වීම පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච අවබෝධය ගැන ලොකු විශ්වාසනියක් තියා ලොකු ගෞරවයක් සහ අන්න ඒ දහම තුල අපි ඉදිරියට යන්න ඕන කියන දැඩි වීරියක් හට ගන්නවා. මොකද පින්නතුනි මේ ගමනේ අපිට ඉදිරියට ගිය ප්‍රමාණය තමයි අපේ ඇත්තටම දුක නිදහස් වුණා වෙන්නේ. මේ ගමන අපි ඉදිරියට ගිය ප්‍රමාණය තමයි අපේ ජීවිතය ඇත්තටම සාර්ථක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ගමන ඉදිරියට යන්න තමයි අපි මේ මොහොතේ මේ සියලුම වටා පිට ආසනස් කරගත්තේ. හිතන්න එපා මේක සතියක දෙකක් සූදානම් වෙලා මේ අද භාවනාවට ආව කියලා. ඔබ මෙතෙන්ට එන්නට, ඔබ මේ ආසනය මත වාඩි කරවන්න, ඔබ විසින් මහානාත් අතීතයේ අපමණ ප්‍රාර්ථනා, පුණ්‍යධර්ම, කුසල සිද්ධ කළ තියෙනවා. ඒ අතීතයේ කළා වූ පුණ්‍යධර්ම වල කුසලයන්ගේ ආනිසංස විසින් තමයි ඔබ ඔබට මේ වාසනාවන්ත මිනිස් දිවිය, දුර්ලභ මානසික භාවය, දුර්ලභ බුද්ධෝත්පාදන කාලයේ ප්‍රඥාව මේ සියලුම සාධක ටික ඔබට දීලා ඔබ මෙතන නැගෙන ආවේ ඔබට නිකන් රැකියාවක් කළ දරුවෙක් හදලා මේ යන නෙවෙයි. ඔබට මේ සියලුම පාසමණ්ඩික දුන්නේ මෙන්න මේ ප්‍රඥාව ලබාගෙන ඔබට මේ ජීවිතය ලබා දෙන්න පුළුවන් කියලාම ගෞරවය, ඉහිලම වටිනාකම, ඉහිලම ප්‍රතිඵලය ලබා දෙන්නට. ඒ නිසායි සඳහා අපි මේ ලැබෙච්ච මොහොතේම උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. අපිට මේ මොහොතේ ගිලිහෙන්න මේ මොහොත අහිමි වෙන තිරතුනේ වාකල් ගත වෙන්නේ සුළු මොහොතකින්, ඒක ඇසි පිය ගන්න මොහොතකින් අපි අවුරුදු 50 60 ගොල් පොඩ නැගත්තු සියලුම සම්බන්ධතා අහිමි වෙනවා අපිට. ඒ නිසා මේ මොහොතේ එළඹෙන කලින් මේ ලබාගත් මොහොත ගිලිහෙන කලින් අපි ජීවිතේ ලබා ගන්න ඉහළම ප්‍රයෝජනය තමයි මේ සන්දහමය තුළ සමාධි දර්ශනා තුළ ප්‍රඥාව තුළ අපි ඉදිරියට යා යුතුයි. ඒ සඳහා පින්නතුන අපිට වේලාවක් බුදුගුණ භාවනා වඩමු. බුද්ධානුස්සතිය අපේ හිතේ ප්‍රසාරය දිනු වෙන, ශ්‍රද්ධාව දිනු වෙන, වීරිය දිනු වෙන භාවනාවක් වගේම හිත සමාධිමත් වෙන භාවනාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ තුල, උන්වහන්සේගේ අරහං ආදී බුදුගුණ තුල අපි මොහොතක් සිත පවත්වා ගනිමු. පින්නතුනි ශරීරයයි තාම සැහැල්ලුවෙන් පහසුවෙන් තියාගන්න. ඔබට පහසු වැඩි වෙනවක් ඉන්න පුළුවන් ඉරියව්වක ඔබේ ශරීරය ඊටාම පහසුවෙන් සැහැල්ලුව තබා ගන්න. ඔබ ඇසින් දැකපු බුදුරජාණන් වහන්සේගේ ලස්සන බුද්ධ ප්‍රතිමාව, බුද්ධ පින්තූරයක් ඔබේ ඉදිරිපිට නිර්මාණය කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සංසාරයේ අති දීර්ඝ කාලය අප වෙනුවෙන් දාන ආදී පෙරුම් දහම් පුරලා ප්‍රඥාව හා මෛත්‍රිය කියලාටම දිනු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ නික්ලේශී හද මඩලෙදී අපමණ බුදු ගුණ සමුදාය මා මොහොතක් සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් හිත මුදවා ගත්තා. උන්වහන්සේගේ ලෝකයේ, උන්වහන්සේ ලෝකයාගේ සියලු පුදසලිකිලි වලට සුදුසේ බාට පත් වුණා. එනිසා බුදුහාඳුරන්ට අපි අරහං කියලා කියනවා. අරහං, අරහං, අරහං. බුදුරජාණන් වහන්සේ කිසිඳු ගුරුවරයෙකුගේ උපදේශයක් මඟ පෙන්වීමක් නොමැතිව තමන් වහන්සේගේම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ, සම්මා සම්බුද්ධෝ, සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන ආදී අෂ්ට සමාපත්තියෙන් යුක්ත වුණා. ඒ වගේම උන්වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. ඒ නිසා බුදුහාඳුරට අපි කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ බුදුහාමුදුරෝ ඊටාම ප්‍රසන්න ගමනකින් නිර්වාණය කරා වැඩම කළා. සසරේන ගමනේදී හමුවන අන්නයට උදව් උපකාර කරමින් එය සනසමින් සම්බුද්ධත්වයට නැමැති ශ්‍රේම භූමියට වැඩම කළා. පුණවහන්සේ ගත කළ මේ අවසාන මිනිස්සාත්න භාවයේ ඊටාම ප්‍රසන්න ගමනකින් ලෝකයාගේ යහපත වෙනුවෙන් වැඩම කළා. ඒ නිසා උන්වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයන් පිළිබඳව කාම රූප අරූප කියන මේ තුන් ලෝකය පිළිබඳවත් ඒ ලෝකයන් ඉපදෙන සත්‍යයන්ගේ කර්ම ස්වභාවය පිළිබඳවත් අත්මුලක්සේ මැනරින් අසක් කළා අවබෝධ කළා. එනිසා බුදුහාඳුරණ කියනවා ලෝකවිදූ කියලා. ලෝකවිදූ ලෝකවිදූ ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ හිටිය අදාන්ත අශාන්ත සැඩපරස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී නැමැති සිසිල් දිය ධාරීන් ප්‍රඥාව නැමැති අසිපතින් උන්වහන්සේ දමනය කළා. ඒ නිසා උන්වහන්සේට කියනවා අනුත්තර පුරිසිදම් සාරති කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට මෙන්ම මනුෂ්‍යයන්ට නිවන් මඟ පහදා දෙන උතුම් ශාස්ත්‍රවරයාණන් වහන්සේ වුණා. ඒ නිසා උන්වහන්සේට සත්තා දේව මනුස්සානම් කියලා කියනවා. සත්තා දේව මනුස්සානම් සත්තා දේව සත්තාදේව මනුස්සානම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයා වෙනුවෙන් අපමණ කරුණාවෙන් දේශනා කළා. ලෝකයාට ඒ අවබෝධය ලබා ගැනීම සඳහා තමන් වහන්සේගේ කාලය ශ්‍රමය කැප කළා. ඒ නිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ සාරසංකේ කාලපලක්ෂය සම්බුද්ධත්වයේ සඳහා ඇස් ඉස් මස්ලේ දරුවන් ආදී අපමණ දෑ කැප කළා, පරිත්‍යාග කළා. එහි ආනිසංස ලෙස උන්වහන්සේ නිරෝගී අතිශය භාග්‍ය සම්පන්න මනුෂ්‍ය රත්නයක්සේ ඉපදිලා පිරිනිවන් පා වසර 2560 ගත වුණත් අදත් ලෝකයාගේ අග්‍ර පුද පූජා ලබන උත්තමයාණන් වහන්සේ බවට පත් වී සිටිනවා. ඒ නිසා උන්වහන්සේට අපි භගවා කියලා කියනවා. භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ කියලා කියනවා. භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනු තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනෝස්සානම් බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනෝසානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං මේ මහා බන්දර කල්පයේ තුල පහළ වුණු ගෞතම බුදුරජාණන් වහන්සේ මේ කාල පරිච්ඡේදයේ තුල ලෝකේ වැඩ සිටිය මෛත්‍රීන් හා ප්‍රඥාවෙන් ඉහළටම සිත දියුණු කරපෝ අතිශය භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ නික්ලේශී ගුණ සමුදාය මගේ හදවතින් සම්පූර්ණයෙන්ම ස්පර්ශ කරනවා. උන්වහන්සේගේ රූප කායික මිලා යන අප්‍රමාණ ප්‍රඥා සම්පත්තිය කෙරෙහි මාගේ සිත යොමු කරනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි, සම්මා සම්බුද්ධයි, සම්මා සම්බුද්ධයි. හැම මොහොතකම මාගේ සිත ඇති වෙමින් නිරුද්ධ වුණා. ඇති වුණු හැම සිතවිල්ලක්ම ඒ මොහොතේ හටගෙන ඉතිරි නැතිවම නිරුද්ධ වුණා. හැම සිතවිල්ලක් සමගම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වුණා. ඒ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. හැම මොහොතකම මගේ සිතේ හටගන්නා සිතුවිලි බාහිර ලෝකයේ අත්දැකීම මත ඇති වුණද ඒ අත්දැකීම් සියල්ලම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයුක්තයි. මගේ සම්පූර්ණ ජීවිත ස්වභාවය ජීවිතය අතාරතය මෙයයි. හැම මොහොතකම සිතිවිලි හටගන්නව නිරුද්ධ වෙනවා. ඒ අනිත්‍යයි, ඒ අනාත්මයි. එය මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මා කිසින් වරමනක් කෙරෙහි දැඩි වැහැලීමට හෝ ගැටීමට පත් නොවෙමි. මා ඉතාම නිදහස් මනසින්, ඉතාම නිරවුල් මනසින්, මිදුණු මනසින් කාලය ගත කරනවා. නිරතුරුව සිදුවෙන අනිත්‍යතාවය දෙස මා ඉතාම මැදහත් සිතින් උපේක්ෂා සහගතව බලන තැනැත්තේ බවට පත් වෙනවා. මේ ස්කන්ධ පංචකයම තමයි මගේ ජීවිතය කියලා කියන්නේ. ඒෙන් බැහැර මට වෙනත් ජීවිතයක් නැහැ. ඒ යථාර්ථය හැම මොහොතකම ඇති වෙමින් නිරුද්ධ වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් අපමණ දුක් නිදාවෝද කරගත් මේ ලෝක යථාර්ථය තුළ මාගේ සිත පිහිටුවා ගන්නවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි මේ දෙකෙන් එක සමත භාවනා පුරුදු කරන අවස්ථාව. සමතයෙන් කරන්නේ සිතේ එකඟ බව දිනු කිරීම. බුදුදහමේ තියෙන සමත භාවනාවේ ලක්ෂණය තමයි එකාතකින් සිත සමාධිමත් කරනා වගේම සමාධි අවස්ථාවේ අපේ අනිත්‍යතාවය දකින්නට, ලෝක යථාර්ථය දකින්නට අපේ හිත පුරුදු කරනවා. ඒ සඳහා පින්නතුනේ තමන් ලබා ගන්නා වූ ධර්මඥානය තමන්ට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒකාසකින් අපේ හිතේ සමතය දිනු කරන හිත එකඟ පාරේ දිනු කරන කාලය දිනෙන් දින පින්නතුනේ වැඩි කර ගන්නට ඕන. ඉඳගෙන කරන භාවනාවට අපි දිනට විනාඩි 10ක් 15ක් යොමු කරන්න ඕන. ඒක තමයි පින්නතුනේ ඇත්තටම අපේ ජීවිතයේ සතුට දිනු කරගෙන අපි කරන උසස්ම දේ. ඉතින් අපි අපට ඇත්තටම ආදරේ නම් අපේ නියම ආදරේ කියන අපේ හිතට අපි ආදරේ කරන්නට ඕන. අපේ හිතට ආදරේ කරොත් තමයි ඇත්තටම අපි අපට ආදරේ කරා වෙන්නේ. අපේ ශරීරයේ ආදරේ කරා කියලා විතර අපි අපට ආදරේ කරා වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඇත්තටම ආදරේ නම් අපි අපේ හිතට ආදරේ කරන්න ඕන. අපේ හිතට ආදරය කරනවා නම් අපේ හිතට සලකන්නේ හිතට සමතේ දස්නාලයක පුළුවන් තරම් ආහාර වශයෙන් දෙන්නට ඕන. හිතට දෙන ආහාරය මේකයි. සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන් හිතට ආහාරය වශයෙන් දානය, කරුණාව ආදී ගුණධර්ම පුරුදු කරනවා. අපි ඒවත් කරනව නැත්තේ නෑ. අපි ඒකට වඩා හොඳින් ඒව කරනවා. නම් ඒකට වඩා හේදිරට ගිහිල්ලා අපේ හිතට දෙන උසස් ආහාරය තමයි සමතේ දර්ශනා දෙකෙන් දෙන ආහාරය. ඒ නිසා වෙන සීට මාවත තමයි බුදුහාඳුරමේ දේශනා කළේ. බුදුගුණ භාවනා වැඩීම කියන තුනේ අපි කලින් සඳහන් කළ ආකාරයට නිතරම බුදුහාඳුරගේ ගුණ සිහිපත් කිරීම තුළින් බුදුහාඳුර අපේ එකලම කල්‍යාණ මිත්‍රයා බවට පත් වෙනවා. ඒ වගේම දවසට වැඩි වාර ගන්න අපට සිහිපත් කරන පුද්ගලයා බවට පත් වෙනවා බුදුහාඳුර. දැන් අපට දවසට වැඩිපුරම සිහිපත් කරන්නේ කවුරු ගැනද? ඔව් දැනටත් එහෙම තමයිනේ. බොහොම හොඳයි. එහෙනම් තමයි ශ්‍රද්ධාවන්ත පුද්ගල විරස්තනේ. එහෙනම් අපි වාහ අපි දිනන කියන එකකින් කියන්නේ බුදුහාඳුර ගැන සිහිපත් කරනා වගේම ඊළඟට අපට ධර්මය ගැන සිහිපත් කරන ධර්ම කරුණු. දවසට වැඩි මාර ගන්න කියන ධර්ම කරුණු ගැන. පරිසම්පාදයේ ගැන චතුරාර්ය සත්‍ය අවිද්‍යාව හටගන්න හැටි. සත්බොධ්‍යංග මේ කරුණු ගලප විවිධ ආකාරයෙන් බලනවා තමයි. ගලපන්න ගලපන්න පේන තුන හැම කාරණයකම තියෙන සම්බන්ධය අපිට හොඳට පේන ගන්නවා. කම්මස්සකට සම්බන්ධිතය ගැන, පරිසම්පාදේ ගැන, චතුරාර්ය සත්‍ය අංග හතර ගැන, දුක ඇතිවීම නිරුද්ධ වීම ගැන, සමතය දිනු කරනකොට ඇති වෙන ප්‍රතිඵල, විදර්ශනාවේ ලක්ෂණ, දස සංඥා ගැන මේවත් එක්කම පින්නතුන අපි වැඩිපුර වාර ගණනක් ඉන්න හුරු වෙනවා. විශේෂයෙන් පින්නතුනේ ගිරිමානන්ද සූත්‍රයේන දස සංඥා ගැන හොඳට අවධානය යොමු කරන්න. අපි වෙලාවක ඒවා සාකච්ඡා කරමු. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා ආදී සංඥා 10ක් ගැන කියනවා. ඒතකොට මෙන්න මේ 10ක් එක්ක ඉන්න පුළුවන් නම් පින්නතුනේ අපි හොඳම මිතුරන් 10 දෙනෙක් එක්ක නිතරම ඉන්නවා වගේ. අපට කොහේ ගියත් කිසිම බයක් නැහැ. කිසිම විදිහේ හානියක් අපට වෙන්නේ නැහැ. අපිට එදිනෙදා ජීවිතවලදී යම් යම් අඩුපාඩුකම් අපේ ජීවිතේ වෙන්න පුළුවන්. රැකිරක්ෂාවලදී අඩුපාඩුකම් වෙන්න පුළුවන්, දරුවන්ගේ අඩුපාඩුකම් වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලන් ගියම ඇතිවන අඩුපාඩුකම් සියල්ලම මගහරවාගෙන ඉහළම මට්ටමට තමන්ගේ මානසිකත්වයේ තියාගන්න තමන්ට මේ කරුණ උපකාරය වෙනවා. ඒ නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. බුදුහාමුදුරගෙන සේපත් කරනකොට ධර්මය ගැන සේපත් කරන විතරක් නෙවෙයි ඒ ධර්ම මාර්ගයේ තමගේ මුළු ජීවිතයම කැප කරපු සරුවත්හාමුදුරෝ, මුගලන්හාමුදුරෝ, මහාකාශ්‍යපහාමුදුරෝ මෙන්න මේ වගේ ස්වාමීන් වහන්සේලා තමයි පිනතුනේ ඊළඟට අපට දවසට වැඩිපුර වාර ගන්න හිතෙන්නේ. මේ තුන් දෙනා පිනතුනේ අපේ ළඟදී ඉන්න සජීවී මිතුර බවට පත් වෙනවා. මේ ලෝකේ වටිනාම අත්දැකීම ලබන්න වටිනාම දේ ලබන ක්‍රියා කරපු ප්‍රඥාව පිළිබඳව කාරණා ගැනයි මේ යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥාවේ සංකේතය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියන්නේ ඒ ප්‍රඥාව ලබන ක්‍රමය. ස්වාමීන් වහන්සේලා සංඝරත්නය කියලා කියන්නේ අන්න ඒ ප්‍රඥාව ලබපු උත්තරයන්. ඒ ප්‍රඥාව ලබන්න තමයි ජීවිතයම කැපකලින උත්තරයන්. මෙන්න මේ තොන් දෙනා තමයි පින්නතුනේ හැම තැනදීම තමට මතක් වෙන්නේ මේ තුන් දෙනා එක්කයි තමයි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ. පින්නතුනි මෙන්න මේ විදිහට අපේ මනස දිනු වෙනට ඕන. මෙන්න මේක තමයි ඇත්ත ඇත්තටම අපි නියම විදිහේ මානසික සුවයක් කරා තමන් ගමන් කරමින් ඉන්න බවට අපටම අපගෙන බලන්න පුළුවන් ලක්ෂණය. අපිට බාහිර පුද්ගලයන්ගේ ගුණ කත නැගීම එච්චර අදාළ වෙන්නේ නැහැ. තියෙන තැනට බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ අපි ඇඳුමක් ඇඳලා, කොණ්ඩේ පීරුවත්, රැකියාවක් කළා, කෑමක් කිව්වත් අපි නිතරම අනිත් කෙනාගෙන් ඇගීමක් බලාපොරොත්තු වෙනෝනේ. ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා. ඒක සාමාන්‍ය ලෝකයේ ස්වභාවයේ තමක් නැග ලබා ගන්න. නමුත් වෙනුතුණීක වඩා වටිනාම දේ තමයි තමන්ටම තමන් ගැන ඇගීමක් ලබා ගන්න පුළුවන් විදියට තමන් දැනුමකින් අවබෝධයෙන් ප්‍රතිපත්තියකින් තමන් ඉන්නට ඕන. ඉතින් මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවෙන් ලබා ගන්න පුළුවන් ඇගීම තමයි තමන්ට නියම ඇගීම බවට පත් වෙන්නේ. මේක පිනතින අන්දබක් තියෙන ගමනක් නෙවෙයි. මේ ධර්ම තුන හැසිරෙන්න හැසිරෙන්න තමන්ටම ධර්මයේ ප්‍රතිඵල පේන්න ගන්නවා. තමන්ට මේ ධර්ම වඩන්න අමාරු ටික තරක් යනකම් විතරයි. ඊට පස්සේ පිනතින යන්තිච පියවර ඉක්මවට පස්සේ තමන් හරියට අර ගොඩේ ඉඳන මාළුවේ වතුරට දැම්ම වගේ වතුරට දැම්මට පස්සේ ඕන තරම් යන්න පිනල යන්න පුළුවන්. හරියට ලොකු ලීකඳක් අරගෙන ආවම වතුරකට දැම්ම වගේ වතුරට දැම්මට පස්සේ ඇඟිල්ලෙන් තල්ලු කළොත් ලීකොටේ තල්ලු කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පිනතින යන්තිසි මට්ටමක් එනකම් වාඩි වෙන ඉරියව්ව අමාරුයි, කාලය අමාරුයි, වෙනව වෙන කරගන්න අමාරුයි, අමාරුවක් තියෙනවා කාලයක් යනකම්. නමුත් මහන්සියෙන් හරි ඒ කාලේ ඉක්මවාගෙන යන්න. කලක් යනකොට තමන් මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතය තමන්ට ජීවිතයේ පහසුම දේ බවට පත් වෙනවා. තමන් ජීවිතයේ කැමැතිම දේ බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතේ ලොකුම ආශිර්වාදය බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආශිර්වාදය නිසාම ඔබ ඇසුරු කරන ළඟම ඥාතීන් හිතවතුන් හැම දෙනාගේම ගෞරවය විශ්වාසය ඔබ කෙරෙහි ලැබෙනවා. ඒක ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ පින ආනිසංසය විසින්ම ඔබට ඒ සියලුම පහසුකම් ටික ලැබෙනවා. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ ඉගෙන ගන්න පහසුකම් ටික මේ ආනිසංසය නිසා ඔබට ලැබෙනවා. ඔබ වෘත්තියේ යෙදෙන කෙනෙක් නම් ඔබට ඒ යෙදෙන වෘත්තියේ පහසුකම් ටික, ඒ වගේ උසස් වීම, දියුණුව, මේ හැමදේම ලෞකික සාර්ථකත්වය ඔබට මේ ධර්මයේ ආනිසංසය විදියට ලැබෙනවා. ඒ නිසා මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයෙන් ඔබේ ජීවිතයට පාඩුවක් වෙනවා කියලා හිතන්න එපා. ඔබේ ජීවිතයට ආවන පුළුවන් වටිනාම රැකවරණය ආරක්ෂාවත් මේ තුලින්ම ලැබෙන බව හොඳට මතක තියාගන්න. පින්නතින අපි ටික වේලාවක් තවත් භාවනාවක් පුරු කරමු. අපි ගිය වතාවේ පුරුදු කළා මරණානුස්සති භාවනාව. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මරණානුස්සතිය කියනකොට මේක ජීවිතයේ අසුව පැත්ත බාහවඩන භාවනාවක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් වෙනසනේ අපිට මොන වෙලාවල තියෙනවා. දිනු වෙච්ච බොහෝ දෙනා විශේෂයෙන් අධ්‍යාපනයේ වෘත්තීය මට්ටමින් දිනු වෙච්ච බොහෝ දෙනා මරණාසිතිය වඩපු අය. වා උපාධි කරපු අය උපාධි එකක් දෙයක් නෙවෙයි. උපාධි 8 10 කරපු අය අපිට හම්බෙලා තියෙනවා. ඒ ජීවිතේ වැඩේ ඉපරම වඩපු භාවනාව මරණාසිතිය. ඒතරම්නේ ඔබ දන්නවද ලෝකෙට වැඩිපුරම නිස්පාදන සංඛ්‍යාවක් ඉදිරිපත් කළා වැඩිපුරම ඒ සඳහා ආයතන ප්‍රේක්ෂණ බලපත්‍රය තියෙන කාටද කියලා? එක්සන්ද කියද? මම හිතනවා එහි අතරින් වැඩිපුර වින කෙනෙක් තමයි ස්ටීවන් ජොබ්ස්. නිර්මාණ 400කට ආසන්න ගන්න. ඔහුගේම ප්‍රේක්ෂණ බලපත්‍රය තියෙනවා. මේ ස්ටීවන් ජොබ්ස් ජීවිතේ වැඩිපුරම පුහුණු කරපු දේ තමයි මරණාසති භාවනාව. ඔහු කාලය අස්සෙන් බුදු සමයේ පැවිදිලා හිටියා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු අවසන් අවුරුදු 8-10ක් වගේ කාලයේදී ඔහු මරණය දැකදැක හිටියේ පිළිකාරෝගීන් පෙරමින්. එහෙම ඉදිරියට ඔහු වැඩිපුරම නිර්මාණ ගානක් ලෝකෙට ඉවත් කළා අවසන් මොහොත දක්වා. අද ලෝක ජනගහනයේ 80%කට වඩා පාවිච්චි කරන ඩිවයිසස් වල ඍජු දායකත්වය ඔහුගේ නිර්මාණ දායකත්වය. අද අපි පාවිච්චි කරන තාක්ෂණ වගේ ඇයිද? ඔහු කිසි දහක විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබුව කෙනෙක් නෙවෙයි. එහෙම වුණත් ඔහු අපරාධයෙන් දැකීමේ බිඳුවේ ඉඳන් ඉහළටම දියුණු කළා. සාමාන්‍ය අධ්‍යාපනය යන්න පුළුවන් කෙනෙක්ට වඩා දුර ගියපු කෙනෙක්. එහෙම අයත් වෙනතුනි මේ භාවනා තුළින් ප්‍රයෝජන ගත්තා. ඒ නිසා මේ අසුභවාදී දහමක්වත් ඔබේ ලෞකික දියුණුව අඩපණ කරන දහමක් නෙවෙයි මේක. මේක පින්නතුනි තමගේ ජීවිතය උද්‍යෝගින් වැඩ කළා. මේ ඉතාම සීමිත ජීවිත කාලය තුළ උපරිම ප්‍රයෝජන ගන්නට තමන්ට සියලුම ශක්තිය ලබා දෙන, සියලුම ධෛර්යය ලබා දෙන භාවනාව මරණාසතිය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. මේක මේ සම්බුද්ධ ශාස්ත්‍රය තුළ උසස්ම ප්‍රතිඵල අප්‍රමාණව ලබා දෙන්න පුළුවන් ලොකු ධෛර්ය සම්පන්න භාවනාව. ඒ විතරක් නෙවෙයි. අපේ ජීවිතේ උපරිම වැඩ ගන්න, උපරිම කාලෙ ප්‍රයෝජන ගන්නට අපට ධෛර්ය ලබා දෙන භාවනාව තමයි මරණානුසති භාවනා කියලා කියන්නේ. ඒ නිසා ටික ටික පුහුණු බලන්න තමන ජීවිත වෙනස් දැනෙනවා. තමන් ඉන්න ගෙදර තමන්ට වටින්නේ තමන් ගෙදර ලස්සන ගෙදරක අවුරුදු 50කට ජීවත් වුණාට විතරක් නෙවෙයි. ඔබේ ලස්සන කාර් එක, වැහෙන එක ලස්සන, ඒක වටිනාකම වැඩි වුණාට විතරක් නෙවෙයි. එංගලන්තේ, ජර්මනි, ඇමරිකාවේ නිෂ්පාදනය කළා විතරක් නෙවෙයි. ඔබ යන වාහනේ වටිනාකම වැඩි වෙන්නේ. ඔබේ වාහනේ හෝ නිවස පාවිච්චි කරන කාලේ කොයිතරම් දුරට ඔබට ඊළඟ නිවහන ලබා ගන්න, ඊළඟ වාහනේ ලබා ගන්න, ඊළඟ මිනිස් සම්භාවය ලබා ගන්න ඔබ මේ පරිහරණය කරන දේපළ ධනය වාහනය ඔබට කොයිතරම් දුරට උපකාර කරනවාද කියන කාරණේ මත ඔබ ඉන්න ගෙදර තුල ඉඳගෙන ඔබ ඊළඟ ආත්මභාවයේ ගෙදරට කොච්චරනම් මග වේදන් රැස් කරාද කියන එක මතයි ඔබේ ගෙදර ලක්ෂණ වෙන්නේ. ඔබ යන වාහනේ ලක්ෂණ වෙන්නේ ඒ වාහනේ යන ගමන් ඔබ කොයිතරම් සමදේශනා වැඩුවද කියන කාරණේ මතයි ඔබේ වාහනේ වටිනකම වැඩි වෙන්නේ. ඔබ මේ භෞතික ශරීරයේ වටිනකම වැඩි වෙන්නේ ශරීරයෙන් වාහක ජීවත් වුණාටවත් මේ ශරීරය උපයෝගී කරගෙන උඟක් උපාදින ගන්නටවත් විතරක් නෙවෙයි. ඔබේ ශරීරයේ වටිනාකම වැඩි වෙන්නේ මේ ශරීරය උපයෝගී කරගෙන ඔබ කොයිතරම් දුරට සීල, සමාධි, ප්‍රඥා වැඩුවාද කියන කාරණේ මත. මේ ශරීරය උපයෝගී කරගෙන ඔබේ දෑතින්, ඔබේ දෙපයින් කොයිතරම් දුරට ලෝකෙට පිහිටුණාද? ඔබේ දරුවන්ට, ඔබේ ස්වාමි භාර්යාවන්ට, අම්මට තාත්තට විතරක් නෙවෙයි. ඒෙන් බැහැර ලෝකෙ කෙනෙකුට ඔබේ දෑතින්, ඔබේ ශරීරයෙන්, ඔබේ නෙත්කින් ඔබ කොයිතරම් පිහිටුණාද? කොයිතරම් උපකාර කළාද කියලා ඔබ බලන්න. එහි අඩුපාඩුකම් තියෙනම් වහ වහාම ජීවිතය තුළව සපුරා ගන්න. මේ ධනය රැස් කරගන්න. අනුගාමික නිධාන, පුණ්‍ය ධන, ආර්ය ධන අප්‍රමාදීව මේ ශාසනය තුළ සපුරා ගන්න. ඒ සඳහා මරණසුති භාවනාව අපට ඉතාම වටිනා භාවනාවක්. අපි ටික වේලාවක් ඉන්නතුනේ මරණසුතිය වඩමු. හොඳයි පින්නතුනි, ඔබේ ශරීරය පහසුවෙන් සැහැල්ලුවෙන් තබා ගන්න. මා දැන් ටික වේලාවක් මරණ අනුසතිය වැඩීමටයි බලාපොරොත්තු වෙන්නේ. මා මේ ජීවත් වෙන්නේ මිනිස් ආත්ම භාවයක ඊටාම භාග්‍ය සම්පන්න බුද්ධෝත්පාද කාලයක. මේ ජීවත් වෙන මාගේ ජීවිතය හැමදාම පවතින ජීවිතයක් නෙවෙයි. මේ ශරීරය කවදා හරි මට අහිමි වෙනවා. මේ ශරීරය ටිකෙන් ටික මහලු වෙලා ලෙඩ දුක් වලට පත් වෙලා මරණයට පත් වෙන ශරීරයක් මේක. මට තියෙන සම්පත් කවදා හරි මට අහිමි වෙලා යනවා. ඒ වගේම මට තියෙන මේ ජීවිතය ටිකෙන් ටික මට අහිමි වෙමින් තියෙන්නේ. හරියට වලකේ පිටපස්සෙන් කඩුවක් අරගෙන යනවා වගේ මරණය නැති ධර්මතාවය හැම මොහොතකම මා පසුපස හඹාගෙන එනවා. ලෝකේ හිටිය මහා ශ්‍රේෂ්ඨයන්, දාර්ශනිකයන්, මුනිවරුන්, යුදකාමීන් මේ හැම දෙනෙක්ම කිසිදු ભેදයකින් තොරව මරණය නැමැති යථාර්ථයට පත් වුණා. මගේ ශරීරයත් එවැනි ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම මගේ ශරීරය ඇසුරු කොට බොහෝ සත්‍යයන් ජීවත් වෙනවා. ඒ වගේම මේ ශරීරය අනිත් සත්‍යයන්ගේ ශරීරවලට පත්වන ඉරණමම මහලු වීම, මරණය ආදී ස්වභාවයන්ට මොහොතක් පාසා ළඟා වෙමින් තියෙන්නේ. වැඩමුණොත් අවුරුදු 100ක් ඇතුළතදී අද මා පාවිච්චි කරන මගේ ශරීරය මමත් කරලා යනවා, මා මරණයට පත් වෙනවා. ඉතින් මෙවැනි අස්ථිර වූ ජීවිතයක් තුළ මා ස්ථිර වූ පුණ්‍ය නිධානයක් තැන්පත් කරගන්නවා. මේ මරණයම සාක්ෂි ස්ථානයේ තියාගෙන මා මේ මරණය ගැන මොහොතක් සිහි කරනවා. ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං මරණං මරණං මරණං මරණං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං මරණං මරණං මරණං හැම මොහොතක් තුළදීම මගේ සිත ඇතුළේ නිරුද්ධ වුණා. ගත වෙන හැම මොහොතක් තුළම කන නාසය ආදී ඉන්ද්‍රියන් තුළින් මාගත් අරමුණු ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. හැම මොහොතකම සිදුවෙන මගේ ජීවිතය යථාර්ථය මෙයයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හැම මොහොතකම හට ගන්නා අත්දැකීම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සාදු සාදු සාදු. හොඳයි, පින්නතුනි, අපි දැන් බුද්ධ පූජාවට සෝදානම් වෙමු. බුද්ධ පූජාව සෝදානම් කරලා තියෙනන් එන්න. කවුරු සාදුකාරයක් දීලා සම්බන්ධ වෙන්න සාදු කියලා tempat කරන්න ඉගෙනන්නේ. ගෙනල tempat කරන්න. සාදු සාදු සාදු සාදු සාදු සාදු. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තසදාං හොන්තු සුඛී අබේරා. කායෝ ජිගුංචෝ සකලෝ ගච්ඡන්ති සම්බේ මරණං නහංච. නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අබේරා. ගේ සියතින් සකස් කරගෙන ආපු අද දහවල් දානයේ මුල් කොටස අපසරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සමුදායට සම්බුද්ධ පූජාවසෙන් පූජා වේවා කියන ප්‍රතුමෙන් අපේ කෙටියෙන් ගාථා කියලා වන්දනා කරලා බුද්ධ පූජා පවත්වමු. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. වන්දාමි සම්බං සම්බදානේ සුපතිට්ඨිතං සාරිරිත ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා අදිවාසේතු නෝ බන්තේ සම්බං සන්දා අනුපම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම හිමිනා කුඤ්ඤකම්මේන මාමේ පාලය. දැන් පිනතුනි රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් අපනමින් මියගොස් යන්තා ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාම මේ පින දැක තමන් විසින් කරන ලද පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම සම්මා දෘෂ්ටි දෙවියනොත් මේ පින් අනුමෝදන්ව එයගේ පරලෝ ජීවිත ස්වර්ගගාමී ජීවිත තව තවත් භාග්‍ය සම්පන්න කරගනිත්වා කියන ප්‍රතමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදු කියමු. සාදු සාදු සාදු. හොඳින් දිනුතුන ඔබ හැම දිනාටම සතුටට පත් වෙන්න පුළුවන්. ඔබ හැම දිනාගේම දයාවෙන් සකස් කරගෙන ආපු මේ දාණය බුද්ධ පූජා වශයෙන් ප්‍රවැත්වුවා. ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. තව තවත් මේ සදහම් මඟ වඩන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව, දිගාතරි සම්පත් මේ පින්කම හේතුවෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.